හොඳයි පින්නතුනි, සාදුකාරයක් පවත්තලා නමස්කාරය කියන්න පංචශීලිය සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි, තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි, තතියන්ති සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානයේහි සතිපතා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ ඊට ප්‍රථමයෙන් සිදු කෙරෙන සම්බුද්ධ පූජාව සහ කෙටි භාවනා වැඩසටහනයි අපි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්තු නිමා ශ්‍රද්ධාවෙන් සූදානම් කළ තියෙන මේ මල් පහන්සුවන් දුන් ගිලන් ප්‍රසාදයෙන් යුත් සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ උදෙසා අපි පූජා කරමු. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී උතුම් සම්බුද්ධ ගුණයට, ධර්ම රත්න උතුම් සදහම් ගුණයට, ආර්ය මහා සංඝ රත්නයේ සුපටිපන්නතාදී ඒ උතුම් සංඝ ගුණ උදෙසා අපි මේ සීල පූජාවන් පූජා කරමු. කිසියම් අවස්ථාවක අපි බුදු ගුණ සිහිපත් කරනවා නම් ඒක බුද්ධ ඥානසති භාවනාවක්. ධර්ම රත්නයේ ගුණ සිහිපත් කිරීම ධම්මානුස්සති භාවනාව, සංඝයාගේ ගුණ සිහිපත් කිරීම සංඝ ගුණ භාවනාව සංඝානුස්සතිය. මේ හැමදේම සිදු කෙරෙන පින්නතුනේ අපේ සිතේ පිරිසිදු බව ඇති කිරීම. සිතේ ස්වභාවය තමයි නිරතුරුව අතීත අරමුණු සිහිපත් කරමින් ඒ පිළිබඳව ඇලෙමින් ගැටෙමින් අවිද්‍යාසාගතව සිටීමයි සාමාන්‍ය පෘථග්ජන සිතේ ස්වභාවය. ඉතින් ඒ සිතේ තියෙන ස්වභාවය අකුසලයෙන් මුදවලා ඊටාම පිරිසිදු කුසල චේතනාවක දිගටම යෙදවීම තමයි බෞද්ධ පින්කම් නාමයෙන් කරන, කුසල් දහම් නමින් කරන හැම ක්‍රියාවකම පදනම. ඉතින් මේ අවස්ථාවේදී අපි කරන්නේ අන්නේ විදියට සිත පිරිසිදු කරන වැඩ පිළිවෙලකුයි මේ කරන්නේ. සාම්ප්‍රදායික විදියට අපි බුද්ධ පූජා පවත්වනවම නෙවෙයි, ඊටාම අවධානයෙන් සිහියෙන් නොවනින් අපේ හිත පවත්වාගෙන බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තුල අපේ සිත උපරිම ලෙස පවත්වා ගන්නටයි අප මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔබේ දෑතින් සෝදානම් කරපු මේ මල් පහන් ආදිය අපි සරණ ගිය අපේ ශාස්ත්‍රු වූ මේ මිහිමත පහළවුණු උත්තම මනුෂ්‍ය රත්නය වෙනුවෙන් උන්වහන්සේගේ සාරාංශික කල්පලක්ෂයක කැපවීමේ ප්‍රතිඵලයක් හැටියට අනාවරණය කරපු ඒ උතුම් ශ්‍රී සද්ධර්ම වෙනුවෙන් උන්වහන්සේගේ දහමට පැමිණිය සැරියුත් මුගලන් ආදී උතුම් ආර්ය මහා සංඝ රත්නයේ ගුණ වෙනුවෙන් අප සෝදානම් කරපු මේ සීල පූජා ද්‍රව්‍යයන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අපටත්, අප නමින් මියගිය ඥාතීන්ටත්, දෙවියන් සහිත ලෝකයාටත් මේ පින පුණ්‍යානුමෝදනා පිණිස, සුගතිගාමී වීම පිණිස, නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි මේ විදියට ගාථා කියලා වන්දනා කරමින් කවුරුත් එකට සම්බුද්ධ පූජාව පවත්වමු. සාදු සාදු සාදු සම්පූර්ණ පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝල ජාලම් තේනේව ලන්ද අරහම් අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ ඨපෙත්වා සංසාර සාරෝග විනීත නිසං සන්නිහිත සාතං සුචිසාර දේසම් සන්ධීරකං සොන්න තනුපලාසං සංලාපදේසින් පනමිබිසාසම් සංසාභිගන් කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසම් සංසේවිතං දාසි මුදාරහාසම් සංහාර ධම්මං පනමේ සදාසම් සන්දාස ගන්නාසිත පාපනාසම් සන්නාපදන්සිං හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසම් නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක anuttaro purisa dhamma sarati santa deva manussanam buddho bhagavati buddham jivita pariyantam saranam gacchami svakkhato bhagavata dhammo sandenteko akaliko ehi panseko opana pañcantaṃ vedetambo viññūhiti dhammaṃ jīvita pariyantaṃ saraṇaṃ gacchāmi supatipanno bhagavato sāvaka-saṅgho ujjupatipanno bhagavato sāvaka-saṅgho ñāya-patipanno bhagavato sāvaka-saṅgho Sāmīci paṭipanno bhagavato sāvaka saṅgho yadidaṃ cantāri purisa aṭṭha purisa puṅgalā esa bhagavato sāvaka saṅgho āhuneyo pāhuneyo dakkineyo anjali karaniyo anuttaraṁ puṇyaṁ lokaṁ sāti saṅghaṁ jīvita pariyantaṁ saraṇaṁ gacchāmi vandāmi cetiyaṁ sambhaṁ sambhataṇe supattikaṁ sāreṛika dhāsu mahābodhiṁ buddha-rūpaṁ sakalaṁ sadā ganasāraṁ padintena dīpena samadhaṁ tiloka dīpaṁ sambuddhaṁ pūjayāmi tamonudaṁ gandha sambhāra yuntena dūpenāham sugam pūjaye pūjaniyantaṁ pūjā bhājana muntamaṁ vanna-gandha-guno-petam etam kusuma-santatim pūjayāmi munindans siripāda-saroruhe pūjemi buddham kusumenanena puñyena metena labhāmi mokkhaṁ puppaṁ milāyāsi yathā idaṁ me kāyo tathā vināsa bhāvan adivāse tuno bhante pāniyam parikampitaṁ anukampannupādā patigaṇhātu muntama adivāse tuno bhante gilāna pañcayam anukampannupādāya patigaṇhātu muntama imina puñña kammena māme bālasam සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා. සදු සදු සදු. හොඳයි පින්නතුනි, අපි දැන් ටික වේලාවක් භාවනා කරමින් අපේ සිතේ කුසලය දියුණු කරගන්නට, හිත පිරිසුදු කරගන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. ඉතින් බුදුදහමේ අනුව සිදු කෙරෙන දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතර භාවනාව ප්‍රධාන කමඨහනක් විදිහට දැක්වෙනවා. ඒකට හේතුව තමයි ඊටාම ඉක්මනින් වේගවත්ව කුසලයේ දිනු කරන, සිත පිරිසුදු කරන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. අපට පුළුවන්කම තියෙනවා නම් අපේ මේ නිතරම විසිරලා යන සිත, අතීතයේ සත්‍ය සහ අනාගතයට නිතරම හිත දුවමින් මේ පවතින්නේ. එවැනි වූ සිත වර්තමානය තුළ සිහියෙන් පවත්වා ගනිමින් ඒ සිතට කුසලය එකතු කරගන්න පුළුවන් නම් අපේ සිතේ ආධ්‍යාත්මික ශක්තිය වේගෙන් දියුණු කරගන්නට අපට ඒක අවස්ථාවක් වෙනවා. බුදුදහමේ අනුව භාවනා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා. සමත භාවනාවෙන් කරන්නේ හිත දියුණු කිරීම. නැත්තම් හිත වර්තමානයේ තුල තියාගෙන හිතෙන් අකුසල චේතනා දුරු කිරීම. ඊළඟ පඤ්ඤා භාවනා, විදර්ශනා භාවනාවෙන් කරන්නේ හිතේ කුසල විතරක, විශේෂයෙන් ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී කුසල විතරක කුසල චේතනා දියුණු කරලීමයි විදර්ශනා භාවනාවෙන් කරන්නේ. මේ භාවනා ක්‍රම දෙකම බුදුදහමෙන් අගය කරලා තියෙනවා. සමත භාවනා ක්‍රම 40ක් බුදුදහමේ දැක්වෙනවා. දසකසින, දසසුබ, දසනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, ධාතු මනසිකාරය ආදී කාරණා 40ක් ධර්මය තුල දැක්වෙනවා. විශේෂයෙන්ම බුද්ධානුස්සති භාවනාවත්, ඒ වගේම මෛත්‍රී භාවනාවත් අපේ හිත කුසලයට දියුණු කරන විශේෂ භාවනා ක්‍රම හැටියට සඳහන් වෙනවා. ඒ විතරම සරල භාවනා, ඕනෑම කෙනෙකුට සතර ඉරියව්වේදීම පුහුණු කරන්න පුළුවන් භාවනා. ඊට අමතරව ආනාපාන සතිය සුවිශේෂී භාවනා ක්‍රම විදිහට දක්වනවා. විශේෂයෙන් සතර සතිපට්ඨානෙම දියුණු කරන්නට තියෙන විශේෂ භාවනා විදියටයි ආනාපාන සති භාවනාව දැක්වෙන්නේ. අනිත් භාවනා කමඨාන් 39ම කරන්නේ කුසල විතරක දියුණු කරන එක. ආරම්භයේ පටන්ම විතරක තවදුරටත් අකුසල විතරක යටපත් කරමින් කුසල විතරක දියුණු කිරීමයි මෛත්‍රී භාවනා ආදී භාවනා වලින් කරන්නේ. ආනාපාන සති ලක්ෂණය තමයි ඒක අනිත් භාවනා ක්‍රම 39ටම වඩා සුවිශේෂයක්. ආරම්භයේ පටන්ම කරන්නේ විතරක නොනගෙන පරිදි හිත එකඟ කිරීම. ලෝකයේ පහළ වෙන සියලුම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බුද්ධත්වයට පත් වෙන ආනාපාන සති භාවනාවෙන්. බොහෝ රහතන් වහන්සේලාත් නිර්වාණ අවබෝධය කළේ ආනාපාන සතිය වඩලා. අපි බෝසත්යන් වහන්සේ ඉතාම කුඩා කාලයේ අර දෙමව්පියන්ගේ වක්මගුලුස්ස වේලාවේදී පුහුණු කරේ ආනාපාන සති භාවනාවමයි. ඉතින් මේ වගේ වටිනා මිනිමුතු බඳු වටිනා දහම් සාරයක් අපේ බුදුදහම තුල තියෙනවා. ඉතින් මේ වටිනා දහමක් තියාගෙන තමයි අපි ඇතැම් විට ඊට වඩා වටිනාකම් අඩු දේවල් පිටපස්සේ ලෝක යන්නේ. ඉතින් අපට මානසික දියුණුවක් ඇති කරගන්න පුළුවන් නම්, කැමති නම්, හිත දියුණු කරගන්නට කැමති නම් ඒකට අදාළ සියලුම උපදෙස් බුදුදහම තුල තියෙනවා. ඉතින් අපට දිනෙන් දින ඒවා පුහුණු කරන්න පුළුවන් නම් අපේ මේ ජීවිත කාලයම වේගවත්ව අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට සියලු උපදෙස් බුදුදහම තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ටික වේලාවක් මෛත්‍රී භාවනාව සහ බුදුගුණ භාවනාව වඩන්නටයි සූදානම් වන්නේ. බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං ආදී සම්බුදුගුණ සිහිපත් කරමින් ඒ සම්බුදුගුණ හිතේ දියුණු කිරීමෙන් ජනිත කරගන්නා වූ පුණ්‍ය ඵලයෙන් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරලන්නටයි අප දැන් මේ බලාපොරොත්තු වන්නේ. හොඳයි පින්තුනි, ඒ සඳහා සූදානම් වෙන්න. Now we are going to practice meditation. Especially here, we are going to practice Buddha-anusati bhavana, recollection of the qualities of the Buddha. At the same time, we practice loving-kindness. First, we think Buddha's noble qualities, generating positive thoughts, reflecting on the qualities of the Buddha. We spread loving-kindness to everyone in this universe. Okay? භාවනාවට සුදුසු විදියට සැහැල්ලුවෙන් වාඩි වෙන්නට. තමන්ගේ ශරීරය සැහැල්ලුවෙන් ඍජුව තියාගන්න. තමන්ගේ ඇස් දෙක අඩවන් කරගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන අපි දැන් ටික වේලාවක් බුදුගුණ සිහිපත් කරනවා. අපේ ශාස්ත්‍රෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්බුද්ධාදී ඒ උතුම් බුදුගුණයි අපි මේ සිහිපත් කරන්නේ. ඒ උතුම් බුදුගුණවල අනුහසින් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවෙන්, ප්‍රඥාවෙන් සහ අනිත් සියලුම ගුණධම් වලින් තමන් වහන්සේගේ සිත ඉහළටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. මේ මිහිමත පාගමනින් වැඩම කළ උත්තම මනුෂ්‍ය රත්නය. කාම රූප අරූප කියන තුන් ලෝකයේ ජයගත්, තුන් ලෝකයටම සාස්ෘවරය වෙච්ච උත්තම ආශ්චර්යමත් මනුස්ස රත්නය. උන්වහන්සේගේ පාදර් ස්පර්ශයෙන් පිරිසුදු වෙච්ච හැම වැලි කැටයක්ම පාරිශුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේගේ නෙතට ලක්ුණු හැම දෙනාම ජීවිතය වාසනාවන්ත කරගත්තා. ඒ උත්තම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මම දැන් සිහි කරන අවස්ථාව. ඔබ දැකපු ඉතාම ලස්සන ප්‍රසන්න බුද්ධ ප්‍රතිමාවක් හෝ බුද්ධ පින්තූරයක් තමන් ඉදිරියේ තියෙනවා කියලා හිතන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේම වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. බලවත් ශ්‍රද්ධාව උපදවාගෙන උන්වහන්සේගේ ගුණමායකින් එක සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ මා ඉදිරිපිට උන්වහන්සේගේ මෛත්‍රී ප්‍රඥාදිය ධාර විහිදුවමින් සජීවී ලෙස වැඩ සිටිනවා කියලා හිතන්න. උන්වහන්සේට මගේ ජීවිතේ පූජා වේවා. උන්වහන්සේගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් මා මගේ සිත පිරිසිදු කරගන්නවා කියන අදිස්ථාන ඇති කරගන්න. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සම්බේ සන්තා භවන්තු සුඛේ සන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහන් සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. භගවතු සම්මා සම්බුද්ද බුද්ද ගුණ තේජේන සම්වේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සම්මා සම්බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the qualities of the Buddha, Samma Sambuddha, supremely enlightened, may all beings in the universe be well, happy and peaceful. Bhagavato විඤ්ඤාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the quality of the Buddha, විද්‍යාචරණ සම්පන්න, endowed with knowledge and virtue, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the quality of the Supreme Buddha, Sugata, well gone, may all beings in the world be well, happy and peaceful. Bhagavato ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා බුදුරජාණන් වහන්සේ තුල පැවති ලෝකවිදු සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the quality of the Supreme Buddha, ලෝකවිදු, knower of the world, may all beings in the world be well, happy and peaceful. භගවතෝ අනුන්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තා භවන්තු සුඛිතන්තා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අනුත්තර පුරිස ධම්මසාරති සම්බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarathi, incomparable trainer of persons to be tamed, may all beings be well, happy and peaceful. භගවතු සත්තාදේව මනුස්සානම් බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තාම් භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සත්තා දේව මනුස්සානං බුදුගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, සත්තා දේව මනුස්සානං, the supreme teacher of gods and men, may all beings in the world be well, happy and peaceful. Bhagavato බුද්ධ බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තාම් භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුජානන් වහන්සේ තුල පැවති බුද්ධ බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Buddha, enlightened, may all beings in the world be well, happy and peaceful. භගවතු භගවාම් බුද්ධ ගුණ තේජේන සම්මේ සන්තාම් භවන්තු සුඛිතන්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති භගවා බුදු ගුණ තේජසින් ලෝවැසී සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, භගවා exalted, may all beings in the world be well, happy and peaceful.

සෝ ධම්මං පංසති යෝ ධම්මං පංසති සෝ පටිච්ච සමුප්පාදං පස්සති ති homage to the exalted one, the worthy one, the supremely enlightened one. Sraddhavanta Pinnutuni, Lester Baudh Viharasthanehi, Satipata Sidukerena, Dharamdesana Malavihi, Api Davashatak Sodhanan Karapudesana Malavihi, Haivini Desaneyai, Adame Pavatvini. අද මාතෘකාව බුදුදහමේ තියෙන ප්‍රධානතම ඉගැන්වීම වන පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල ධම කියන තේමාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති කියලා. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවා නම් ඔහු පටිච්චසමුප්පාදය දකිනවා කියලා. තවත් තැනක බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා. යමෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දකිනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ව දකිනවා. යමෙක් බුදුහාඳුර දකිනවා නම් ඔහු ධර්මය දකිනවා කියලා. දැන් මේ දේශනාවෙන් ඊටම පැහැදිලි. පරිසම්පාදයේ දැන ගැනීම ධර්මයේ දැන ගැනීමයි. ධර්මයේ දැන ගැනීම බුදුරජාණන් වහන්සේ දැන ගැනීමයි. ඒකෙන් තව තීරමුකුත් කියවෙනවා. හොඳ අවධානයෙන් ඉන්න මේ කියන කාරණා පිළිබඳව බුදුහාමුදුරුව දකින ක්‍රමය තමයි පටිච්චසමුප්පාදය දැකීම. යම්කිසි කෙනෙක් නිසි ලෙස පටිච්චසමුප්පාදය අසා දැන නොගත්තොත් ඔහු බුදුහාමුදුරුවන්ව හඳුනන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ව හඳුනන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම ඔහු මේ සම්බුද්ධ ශාසනයක් හඳුනන්නේ නැහැ. බුදුහාමුදුරුව කෙනෙක් පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. ඔහු ජීවිත කාලයේ මහා අඳුරන්ට දානි දුන්න වෙන්න පුළුවන්. ඇතැම් විට දායක සමිතියේ නිලයක් කියම දරලා හිටිය වෙන්නත් පුළුවන්. හැබැයි ඔහු මිය යන්නේ අබුද්ධෝත්පාද කාලයක. මේක සුළුපටු කාරණයක් නෙවෙයි. මේක බරපතල කාරණයක්. අන්නේ නිසා පින්නතුනි හැකිතාක් දුරට පටිච්චසමුප්පාදය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නට දැඩි උත්සාහයක් දරන්නට ඕන. අපි මේ ලෝකයේ මෙබඳු කාලයක ඉපදුනේ පින්නතුනි මේ තරම් පහසුකම් ටිකක් ලබාගෙන හොඳ බුද්ධියක් ඇතුව වාසනාවන්ත මනුසාත්ම භාවයක් ලැබලා බුද්ධෝත්පාද කාලයක අපි ඉපදුනේ ඇයි? ඒ ඉපදීමේ ප්‍රධානතම අරමුණ තමයි මේ ධර්මය අසා දැන ගැනීම. ධර්මයේ හැසිරීම. අපි ඒ දේ හැර අනිත් මොනව කළත් ලෝකයේ ඉහළම රටක රාජ්‍ය නායකය වුණත් විතරක් නෙවෙයි මුළු ලෝකෙම නායකය වුණත් අපි ජීවිතෙන් නියම ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා මුළු කල්පයක් තුළ දේශනා කරන අසිරිමත් නැවුම් පණිවිඩය වන පටිච්චසමුප්පාදය මොකක්ද කියලා තේරුම් ගන්න එක. බුදුරජාණන් වහන්සේ ඊටම පැහැදිලිව දේශනා කරනවා අනාථපිණ්ඩික සිටුතුමාට එක්තරවරක්. යම්කිසි කෙනෙක් මේ ආර්ය න්‍යාය පටිච්චසමුප්පාදය හේතුඵල ධම යා තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත තැනැත්තාගේ බිය සහ වෛරය කියන දෙක නැති වෙලා යනවා. ඒ පුද්ගලයාගේ හිතෙත් නැති වෙනවා. ඒ පුද්ගලයා නිසා සමාජයට ඉටු වෙන්නට සමාජයට යන්න තියෙන බිය වෛර දෙක නැති වෙනවා කියලා. වෙනත් විදිහකින් කියනවා නම් ඔහු ස්ථාවර ලෙස පංචශීලය රකින්නවා. අනිත් පැත්තට මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තු කෙනා ඔහුගේ මේ අවබෝධය නිසාම ඔහු සසර කිසිම දවසක අපායගත නොවන විදියට සීන තිරච්ඡාන විෂය සීන නිරේවිසය, සීන පෙත්තික විශ්‍යාදී වශයෙන් කියනවා සේකල නිරය තිරිසම් ප්‍රේත අසුර කියලා මේ සතර පායෙන් සදහට මිදිච්ච කෙනෙක් වෙනවා. ඒතරක් නෙවෙයි තැනැත්තා සතර සෝතාපතං අංග තුල ස්ථාවරව පිහිටනවා. ඒ මොනවද? බුද්ධි අවිච්ඡ ප්‍රසාදනිය, ධම්මේ අවිච්ඡ ප්‍රසාදනිය, සංඝේ අවිච්ඡ ප්‍රසාදනිය, ආරේකාන්ත සීලය කියන මේ හතර. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි නොසැලෙන ප්‍රසාදයට පත් වෙනවා. ආර්යයන් වහන්සේලාගේ කළ සීලය රකින්නවා. මෙන්න මේක තමයි මේ ආර්ය ණය තෙරුන් ගැනීමේ තියෙන සුවිශේෂී ආනිසංසය විදිහට දැක්වෙන්නේ. ඉතින් මේ කරුණ සඳහන් කරන්න කලින් අපි ඊටම සරල කාරණා ටිකකින් ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඇතැම් විට හිතෙයි මේක ගැඹුරු මාතෘකාවක් කියලා. ගැඹුරු මාතෘකාවක් තමයි පින්නතුනි. නමුත් අපට තේරුම් ගන්න බැරි නෑ මේක. විශේෂයෙන් ඔබට පුළුවන් මේක කරන්න මේ රටට ආපු අය හැටියට. තමන් උපන් ශ්‍රී ලංකාවේ ඉඳලා බොහෝ දුර ගමනක් ඇවිල්ලා අධ්‍යාපනයෙන් වා කිහෙලට ගිහිල්ලා අනිත් අය පසු කළ ඔබ දුර ගමනක් මේ ආවේ. බුද්ධිය ඔබේ කිසිම අඩුවක් නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අඩුවක් නැහැ ඔබට. ඔබට තියෙන්නේ හොඳ අවධානයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ දැඩි ශක්තියෙන් මේක තේරුම් ගන්න අවංක උත්සාහයක් විතරයි ඔබට තියෙන්නේ. මේ ධර්මයේ කරා යන මාවතේදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එක්තරා අනුපිළිවෙලක් තියෙනවා. බුදුහාඳුර දේශනා කරනවා න ආදිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා. මම ආරම්භයේදීම ගැඹුරු ප්‍රඥාව දේශනා කරන්නේ නැහැ කියලා. බුදුදහම හරියට මහා සාගරය වගේ. සාගරයේ වෙරළේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඒ වගේ මේ තථාගත ශ්‍රී සද්ධර්මයත් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ඕනෑම කෙනෙකුට තමන්ගේ බුද්ධි මට්ටමේ ප්‍රමාණයට යම්කිසි දුරක් යන්නට පුළුවන්. මොහොතට වුණත් එහෙමයි. ඇවිදින්න පුළුවන් කුඩා දරුවෙකුටවත් වෙරළේ ඉඳලා යම්කිසි දුරකට යාගන්න පුළුවන්. ඒ තැනැත්තා උස්වෙන්න පිහිනන්න පුළුවන් වෙන්න තවදුරටත් ඔහුට පාරට යන්න පුළුවන්. බුදුදහමත් අන්නේ වගේ. බුදුහාඳුරන්ගේ දේශනාවේ තරම් අනුපිළිවෙලකට යන්නේ. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමනං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං මේ ආදි වශයෙන් අනුපිළිවෙලක් යනවා. දානයේ පිළිබඳව කතා, සීලයේ පිළිබඳව කතා, ස්වර්ගයේ පිළිබඳව කතා, නෙක්ඛම්මේ ආනිසංස මේ වගේ ටිකින් ටික තමයි ගැඹුරට ධර්මය යන්නේ. මෙන්න මේ මාවතේදී බුදුරජාණන් වහන්සේගේ පළවෙනි උත්සාහය වුණේ මේ ලෝකවැසි සත්‍යයන්ට සුගතිගාමි මාර්ගය පෙන්වන්න. ඇයි එහෙම කරන්න හේතුනේ? බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතෙම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඒවට අපි කියන්නේ සයිකික් එනර්ජිස් කියලා, අභිඥා. ඒ වගේ එකක් තමයි චතුපපාත ඥානය කියන එක. සත්‍යයන් මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරය ගැන උන්වහන්සේ දැක්කා. ලෝකය ගැන උන්වහන්සේ තමන්ගේ මනස විහිදුවල බැලුවා. බලනකොට බුදුරජාණන් වහන්සේට මේ ලෝක සත්‍යයන් ගැන පුදුම විදිහ අනුකම්පාවක් ඇති වුණා. ඇයි අනුකම්පාවක් ඇති වුණේ? මේ ලෝකයේ මේ යන බොහෝ දෙනා පිනතුනි මරණයෙන් පස්සේ ඒ අය සුගති අහිමි කරගෙනයි නැවත ඉපදෙන්නේ. ඇතැමිට ජීවිත කාලයේ බොහෝ විද්වතුන් ඉදියට, කීර්තිමත් පුද්ගලයන් ඉදියට, ධනවත් වියත් අය විදියට ඉන්නවා. හිටියට ඒ මිය යන බොහෝ දෙනා කොහෙද යන්නේ? යන්නේ දුගතියට යන්නේ. මෙන්න මේ අවබෝධය නිසාම තමයි බුදුහාමුදුරෝ දැඩි කරුණාවකින් දවසට පෑ දෙකක් වැනි කාලයක් විවේකගෙන අනිත් මුළු කාලයම මේ ලෝක සත්‍යයට විශේෂයෙන් සුගතිගාමි මාර්ගයේ පෙන්වලා දෙනට උත්සාහ කළේ. බුදුරජාණන් වහන්සේගේ මේ මඟ අනුගමනය කරපු රහතන් වහන්සේලා සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ වැනි ඒ උතුම් ස්වාමීන් වහන්සේලාත් ඒ විදියටමයි කටයුතු කළේ. එයින් පස්සේ තියානි ස්වාමීන් වහන්සේලාත් වසර 2600කට අධික කාලයක් මේ ධර්මය රැකගෙන උන්වහන්සේලාත් පිළිපදිමින් පරපුරෙන් පරපුරට ඊටාම අහිංසක ගමනක් මෙයාවේ. ලෝකේ තියෙන ආගම් අතරින් ආගම නාමයෙන් කිසිදු දායක ලේ බින්දක් නොසෙල්ලපු ආගමක පිරිසක් විදිහට තමයි බෞද්ධයන් ලෝකේ කීර්තියට පත් වෙලා තියෙන්නේ. ඒ නිසාම තමයි දිනෙන් දින බෞද්ධ ප්‍රමාණය ලෝකේ වැඩි වෙන්නේ. අපිට කොයිතරම් අසාධාරණයක් වුණත් අපි කවදාවත් එකට එක කරන අය නෙවෙයි. අපි සසර ගමනක් විශ්වාස කරන අය. අපි පරලොවක් විශ්වාස කරන අය. සුගතියක් ප්‍රාර්ථනා කරන අය අපි. මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි තිරිසංගත සතුන්ට ගහට කොළට හැම දෙයකම අපි මෛත්‍රී දක්වන පිරිසක් තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් කියලා කියන්නේ. මෙන්න මෙවැනි මාවතක් තුළ මුලින්ම අපේ ජීවිතය ඇති කරගන්න ඕන ස්ථාවරත්වය තමයි අපි කිසිම දවසක දුගතිගාමී වෙන්නේ නැහැ කියන බලවත් විශ්වාසයක් කුසලයක් තමන්ගේ සිතේ තුළ තියෙනට ඕන. තමන්ට විතරක් නෙවෙයි. ඔබ ඊටාම ළඟින් ආශ්‍රය කරන ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවන්, සහෝදර සහෝදරියන්, ස්වාමි භාරයවන්. මේ හැම දෙනාමත් ඒ මට්ටමට ඔබ කොහොම හරිපත් කරන්නට ඕන. ඔබේ ජීවිත කාලේ ඔබට හමු වෙච්ච මේ වන විට මිය ගිහිපු බොහෝ දෙනෙක් මේ වන විටත් ඇතැම් විට පහළ තැන්වල දුගතිගාමී තැන්වල දුක් විඳිනවා ඇති. ඉදිරියේදී ඔබෙන් සමු ගන්න ඔබේ ළඟම ඥාතීන්ට ඒ ඉරණමත් නොවන විදියට ඔබ දැන් දැම්ම කටයුතු කරන්නට ඕන. මරණයට පස්සේ දානයක් දෙන්න සල්ලි ටිකක් ඉතුරු කරන් හිටියට විතරක් වැඩක් නැහැ. මරණයෙන් පස්සේ අවසන් කටයුතු නොකරත් කමන්නේ, දානයක් නොදුන්නත් කමන්නේ. එයාලා ඉන්න කාලේ හැකිතාක් දුරට සුගතිගාමි වෙන්නට උපරිම ඒ අයට උදව් කරන්නට ඕන. ඇත්තටම කරුණාවන්ත නම් ඒක තමයි කරන්නට ඕන. ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම හේතු වන දේ තමයි කම්මසකතා සම්මාදිටිය තුල ඉඳගෙන කර්මයේ පිළිබඳව විශ්වාසය තුල ඉඳගෙන හැකිතාක් දුරට දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න. හැකිතාක් පරිත්‍යාග සීලෙ වෙන්න. ආම වශයෙන් ඔබ ගෙදරදී කෑම ටික කන භාජනයේ පිඟාන හොදලා ඒ දාන ඉඳුල් ටික සිංකයකට දැම්මත් කමන්නේ. ඒ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන මෛත්‍රියෙන් එක කරන්න. දිනපතාම පැන් වීදුරුවක් හරියෙන් තමන්ගේ ගෙදර ඉන්න දරුවන් හැම දෙනාට මත ගස්සලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න. කාලයක් යනකොට ඒක ඉතාම ප්‍රබල කුසලයක් බවට පත් වෙනවා. බුදුහාඳුර දේශනා කරනවා උදබින්දු නිපාතේන ජලබින්දු නිපාතේන උදුකුම්බෝපි පූරති පූරති දිහිරෝ පුඤ්ඤස්ස තෝක තෝකම්පි ආචිනං කියලා. කිස් කලයකට වතුර බින්දුව බින්දුව දාලා කාලයකදී ඒ කලය පුරවන්නා වගේ නොනැති කෙනා ටිකින් ටික නමුත් පින්කම් කරලා කාලයකදී මහා පුණ්‍යවන්තයෙක් බවට පත් වෙනවා කියලා. මෙතනින් ආරම්භ කරන මේ කුසල් වැට ඊට පස්සේ අපට නිත්‍ය සීලේ විදිහට පංච සීල රකින්න පුළුවන්. තමන්ට අද දවසේ එක සිල් පදයක් වෙන්න පුළුවන් රකින්න. ඒක රකින්න හොඳට අවබෝධයි. ඊළඟ දවසේ දෙකක් වෙන්න පුළුවන්. එහෙමම ටිකෙන් ටික ගිහිල්ලා මේ පහම ස්ථාවර ලෙස පිළිထන විදිහට තමන්ගේ කටයුතු කළමනාකරණය කරගන්න. මාසයකට දවසක් පන්සලට එන්න බැරි වුණත් ගෙදර ඉඳගෙන හරි අටසිල් සමාදන් වෙලා ඒ සීලයේ එක දවසක් හරි ආරක්ෂා කරන්න. මෙහෙම වෙන්න වෙන්න තමන්ගේ සුගති ස්ථාවර වෙනවා. අනිත් පැත්තෙන් දිනකට විනාඩි දෙකක් හරි පුළුවන් නම් විනාඩි පහක් සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී භාවනා වඩන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ කියන මේ බුදුගුණ නමය මුලින් ඉඳන් අගටත් අගින් ඉඳන් මුලටත් විනාඩි දෙකක් වඩන්න ගෙදරදී. පින්නතුනි මේ කරන කටයුත්තම මේ දන් දීම, පංචශීලයේ, මෛත්‍රී භානාව මේ ටිකම ඔබ අඩමු වශයෙන් අඛණ්ඩව මාස 6ක් කරත් ඔබේ ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා. හැබැයි එක දිගටම කරන්නට ඕන. එක දවසක් කරනවා, අයි සතියක් කරන්නේ නැහැ, එහෙම නෙවෙයි. එක දිගටම දෙයක් කරනකොට තමයි ඒ කුසලයේ ශක්තිමත් වෙන්නේ. එහෙම වෙන්න වෙන්න තමන්ගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. මේ කුසලල අනිසංස තමන්ට දිට්ඨධම්ම වේදෙනි වශයෙන්ම පේන ගන්නවා. බුදුහාඳුර කෙරෙහි ලොකු ගෞරවයක් හට ගන්නවා. ධර්මය ගැන ස්වාමීන් වහන්සේලා ගැන ගෞරවයක් විශ්වාසයක් හටගන්නවා. ඒ විශ්වාසය නිසාම ඔබට දවසකට වැඩිපුර මතක් වෙන්නේ කවුරු ගැනද? දවසට වැඩිපුර තමට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ආර්ය මහා සංඝරත්නය ගැන. මෙන්න මේ විදිහට පින්නතින ඔබ ජීවිතය සකසා ගත්තොතින් ඔබට ලොකු සහතිකයක් තියෙනවා. මොකක්ද ඒ සහතිකේ? ඒ සහතිකේ තමයි ඔබ කුමන සංකීර්ණ අවස්ථාවක වෙනත් කෙනෙක්ගේ අවිපහරකෙන් ජීවිතක්ෂයටපත් වුණත් කිසි දවසක දුගතිගාමි වෙන්නේ නැහැ කියන සහතිකය ඔබට තියෙනවා. මේ සහතිකය ඔබ දාලා තියෙන ලයිෆ් ඉන්ෂුරන්ස් එකට වඩා වටිනවා. ඔබ ලබාගෙන තියෙන පර්මනන්ට් වීසා එකට වඩා වටිනවා. බ්‍රිටිෂ් සිටිසන් එකට වඩා වටිනවා මේක. පින්නතුනි මෙන්න මේ ස්ථාවරත්වය අපේ ජීවිත තුළ වහා වහා මැති කර ගන්නට ඕන. මේ රැකවරණය තමයි සම්මා සම්බුද්ධ ශාසනයකින් අපට ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ. මේක අපට හැම දිනාටම කරන්න පුළුවන්. එතකොට මේ අපි කතා කරේ සුගතිගාමි වීමේ මාර්ගය. සුගතිගාමි වීමේ මාර්ගය බුදුදහම තුළ විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් විස්තර කරනවා. බොහෝ දෙනෙක් දන්නේ මෙන්න මේ සුගතිගාමි වීම විතරයි බුදුදහමේ තියෙන කරුණවලි. මේක පින්නතුනේ බුදුදහමේ පළවෙනි පියවර විතරයි. සම්මුති සත්‍ය තුල පිහිටලා ලෝකයේ තුල සංසාර චක්‍රයේම සාර්ථක වෙන ක්‍රමයයි මේ තියෙන්නේ. මේක බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් කියනවා. බොහෝ දෙනෙක් බෞද්ධ නාමයෙන් ඉන්න අයත් හිතන් ඉන්නේ බුදුදහම කියන්නේ මේ ටික විතරයි කියලා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් කියන්නේ පන්සලෙත්, පල්ලියෙත්, කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. සම්මුති සත්‍ය තුලදී කම්මසකතා සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ස්වර්ගගාමී මාර්ගයේදී සමාන තමයි. නමුත් ඊට වඩා ගැඹුරු කාරණේකුත් බුදුදහමේ විස්තර කරනවා. එතෙන්දී බුදුදහමේන පහන වෙනස්. අන්න ඒ පහන ගැන තමයි අද අපි විශේෂයෙන් මේ කතා කරන්නේ. මෙතනින් නම් අපි යන්නේ අන්නේ මොක්ෂ මාර්ගය, විමුක්ති මාර්ගය ගැන. ඒ ඉගැන්වීම තමයි අපි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. ඒකටම තමයි ආර්ය න්‍යාය කියලා කියන්නේ. ඒකටම තමයි ඉදප්පච්චතාවය කියලා කියන්නේ. මේ වගේ නොඑක් නම් වලින් මේ පරිසම්පාදේ විස්තර කරනවා. දිනක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා, භාග්‍යතුන් වහන්සේ පරිසම්පාදේ ගැඹුරු ඉගැන්වීම ගැඹුරු නැට මේක තේරුම් ගන්න එච්චරම අමාරු නෑ කියලා. ඒ වෙලාවෙහි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා. මේක ගැඹුරු වගේම තේරුම් ගන්න එකත් මේක ඉතාම අමාරු දෙයක්. ලෝක සත්‍යයන් බොහෝ දිනෙක තෘෂ්ණාවෙන් වෙලිලා අවිද්‍යාවෙන් පටලැවිලා හරියට නූල් බෝලයක් පටලවාගත්තු කෙනෙක් වගේ සසරමේ අතරමං වෙලා ඉන්නේ. පටිසම්පාදයේ තේරුම් ගැනීමට බැරි වීම හේතුවෙන් ය කියලා සඳහන් කළා. ඊළඟට උන්වහන්සේ එක එක කාරණා ටිකෙන් ටික විස්තර කරනවා. පින්නතුනි පටිච්චසමුප්පාදයෙන් උගන්වන්නේ මොකද්ද? උගන්වන්නේ අපේ ජීවිතයට දැන් වෙන්නේ මොකද්ද කියන කාරණේ. වෙනත් විදිහකින් කියනවා නම් ඇත්තටම අපේ ජීවිතය පිළිබඳව කතාවයි පටිච්චසමුප්පාදයෙන් උගන්වන්නේ. මේක වෙන පිටස්තර දෙයක් නෙවෙයි. සම්පූර්ණ වෙන බුදුදහම කියලා කියන්නේ අපේ අතට කණ්ණාඩියක් දෙනා වගේ දෙයක්. කන්නාඩියක් දුන්නාම මොකද වෙන්නේ? අපි කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරියට ධම්මා දාස කියලා කියනවා. ආදාස කියන කන්නාඩියට දහම් කැඩපතක් අපට දෙන්නේ මෙන්න ඔබව කවුද කියලා තේරුම් ගන්න කියලා. අපි දැන් ඉන්න තත්ත්වය මොකද්ද? මේ ඉන්න තත්ත්වයෙන්, මේ ඉන්න මානසිකත්වයෙන් අපට අනාගතේ වෙන්නේ මොකද්ද? මේකෙන් නික්මෙන නම් අපි මොකද කරන්න ඕන කියලා. සම්පූර්ණ බුදුදහම කියන්නේ මේක. පටිසම්පාදයෙන් අපට විස්තර කරන්නේ අස්මින් සති දං හෝති. මෙන්න මේ හේතු ටික ඇති කල්ලි මේ සිද්ධාන්තය වෙනවා. ඉමස්ස උප්පාදායි දං උප්පජ්ජති. මේ ඉපදීමෙන් මේ උපදිනවා කියන ලෝකේ යන විදිය කියනවා සංසාරික සර්කල් එක විස්තර කරනවා. ඊළඟට අස්මින් අසති දන්න හෝති, මේ නැති කල්ලි මේක වෙන්නේ නැහැ. ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති, මේක නිරුද්ධ කිරීමෙන් මේක නිරුද්ධ වෙනවා කියලා මේ සංසාරික සර්කල් එක ඕකම් කරන හැටි. සංසාරික සර්කල් එක ඉක්මවල යන හැටි ළඟට විස්තර කරනවා. මේක තමයි බුදුදහමෙන් විස්තර කරන්නේ. පටිච්ච සමුප්පාදය කියන වචනේ නැති වුණාට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා රසක මූලික පදනම මේක. මේක තේරුම් ගන්න තමයි අපට කල්යාණ මිත්‍රෝන වෙන්නේ. සමහර ඇතැම් විට පටිච්ච සමුප්පාදය කියන වචනේ බල බල යන සූත්‍රවල මේක තියෙද කියලා. ඒකට හේතුව තමයි එක අතකින් පාලි භාෂා නොදන්නාකම, අනිත් එක කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතිකම. මේ දෙකම අවශ්‍ය වෙන. විශේෂයෙන් ඔබ වාසනාවන්තයි සිංහල භාෂාව දන්නා හැටියට, මොකද පාලි භාෂාවේ වචන දෙකක් හරි ඔබට පුළුවන්. ඒක අපට තියෙන ලොකු වාසියක්. ඇතැම් විට මෙහි අපි දැක්ක සමහර අය අවුරුදු 20 25 30 එක දිගට ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් වලින් බුදුදහම ඉගෙන ගන්න ගියත් ඒ ඇයට මේ සාරය ලැබෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් ඒ ඇයට අහිමි වෙලා තියෙනවා. හැබැයි එකක් තියෙනවා. ඒ අය දන්නේ ඉතාම සුළු දේ හරිය ගොලන් පිළිපදිනවා. අපේ ඒ ඈතරේ තියෙන වෙනස ඒක. අපි හුඟක් දේවල් දැනගෙන ඉතාම පොඩ්ඩක් තමයි පිළිපදින්නේ. ඒ අය දන්න ටික උපරිම ලෙස පිළිපදිනවා. මේක තමයි වෙනස. එනිසා පින්නතුනි මෙන්න මේ පටිච්ච සමුප්පාදය කියන ඉගැන්වීම විවිධ අවස්ථාවල විවිධ වචන වලින් බුදුහාමුදුරුවෝ විස්තර කරලා තියෙනවා. පස්සගමහනුන් හමු වෙච්ච වෙලාවේ බුදුහාඳුරන්ගේ පළවෙනි ධර්ම දේශනාවේදී බුදුහාමුදුරෝ දේශනා කළේ පටිච්චසමුප්පාදය කොහොමද? පටිච්චසමුප්පාදය ගැන වචනේ තියෙන ධම්මචක්ක සූත්‍රය, අනත්ත ලක්ෂණ සූත්‍රය, අඩුගානේ සක්කාය දිට්ඨිය ගැන වචනයක් තියෙනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා තියෙනද ඒකේ? කොහොමද එහෙනම් ධම්මචක්ක සූත්‍රයේ පටිච්චසමුප්පාදය විස්තර කරන්නේ? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මෙන්න මේක කියනකොට පවති තේච්ච පන භගවතා ධම්මචක්කයන් උදපාදී, ධම්මචක්කුන් උදපාදී. පස්සග මහණුන්ගෙන් කොණ්ඩඤ්ඤ තාපසතුමාට මේක අවබෝධ වුණා. මේ පටිච්චසමුප්පාදය විස්තර කරන විදිය. ඒ පණිවිඩය අහලා ගිහිල්ලා අස්සජ හාමුදුරුවෝ කොහොමද උපතිස්ස පරිබ්‍රාජකයාට සැරුවත් හාමුදුරන් පටිච්චසමුප්පාදය විස්තර කරේ? යේ ධම්මා හේතුප්පවවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංඛ්‍යෝ නිරෝධෝ ඒවන්වාදි මහා සමනෝ කියන. යම් හේතුඵල ධමයක් දේශනා කරා නම් තථාගතයන් වහන්සේ හේතුව නිසා ඵලය හටගත්තා, හේතු නැතිවීම ඵලය නැති වෙනවා කියන කාරණය අන්න උන්වහන්සේ මගේ ශ්‍රාවකයන් වහන්සේ සාස්ත්‍රුන් වහන්සේ කියලා දේශනා කළා. ඒ ගාථාවේ පද 4න් පද 2ක් කියනකොට සරුත් හාඳුර සෝවන් වුණා. ඒ ගාථා මෙගෙන ගෙහිල්ලගෙන ගිහිල සරුවත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට නැත්නම් කෝලිත පරිබ්‍රාජකයාට ඒක කියනකොට පද 4හනට හුස්සවන් වුණා. මෙන්න පටිච්චසමුප්පාදය විස්තර කරපු විදිය. තවත් තැනකදී බාහ්‍ය දාරුචීරියට ධර්ම දේශනා කරද්දී බුදුහාඳුරෝ කොහොමද පටිච්චසමුප්පාදය විස්තර කළේ? ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති. බාහිය මෙහෙම හික්මෙන්න. යමක් දැක්කනම් දුටුදේ එතනින් ඉවරයි. යමක් දැක්කනම් දැකපු තැනින් ඉවරයි. යමක් දැනගත්තනම් දැනගත්තු පමණින් ඉවරයි. යම් සිතුවිල්ලක් ආවනම් ඒක එතනින් ඉවරයි කියලා හට ගන්න තැනම නිරුද්ධන ආකාරය විස්තර කළා. මේ පටිච්චසමුප්පාදය විස්තර කරපු ක්‍රමය. මේ දේශනාව කරනකොට බාහ්‍ය දාරුචීරයට මොකද වුනේ? මොකක්ද වුනේ? සෝවාන් නෙවෙයි, සකදාගාමී නෙවෙයි, අනාගාමී නෙවෙයි, රහත් භාවයටම පත් වුණා. පටිච්චසමුප්පාදය විස්තර කරපු ක්‍රමය. මේ අනුශාසනයම තමයි තවත් වෙලාවක බුදුහාඳුරෝ දේශනා කළේ යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා මෙ ආදි වශයෙන්. යමක් අනිත්‍ය නම් ඒක දුකයි, යමක් දුක නම් ඒක අනාත්මයි කියලා දේශනා කළේත් මෙන්න මේ පටිච්චසමුප්පාදේ න්‍යායමයි. කරණීයමෙත සූත්‍රයේදී දෙට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා දේශනා කරන්නේත් මේ සිද්ධාන්තයමයි. වච්චගොත්ත සූත්‍රයේදී ඇතයන් එකාන්තයක් නැතයන් එකාන්තයක් ඒ දෙකේම මැද මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න කියලා දේශනා කළේත් මේ පටිච්චසමුප්පාදයමයි. අපි මේ දැන් මේ වචන ටිකක් කිව්වේ. දැන් අපි පල්ලෙහාට තවත් යමු මේකේ තේරුම බලාගෙන. පින්නතුනි මේකෙන් කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ මධ්‍ය ප්‍රමාණය විස්තර කරන ක්‍රමයේදී කාරණා 12ක් විස්තර කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංඛාර පත්‍ය විඥානං, සංස්කාර නිසා විඥානි හට ගන්නවා. විඥාන පත්‍ය නාම රූපං, විඥානි නිසා නාම රූප හට ගන්නවා. නාම රූප පත්‍ය සලායතනං, ආයතන හට ගන්නවා. සලායතන පත්‍ය පස්සෝ, ස්පර්ශය හට ගන්නවා. පස්ස පත්‍ය වේදනා, වේදනා හට ගන්නවා. වේදනා පත්‍ය සංනා, උපාදාන, භව, ජාති, ජරා මරණ ආදී වශයෙන් ටිකෙන් ටික ජරා මරණ කරා යන ක්‍රමයයි මේ සඳහන් වන්නේ. අපි අවිද්‍යාවෙන් හිටියොත් ඇසට රූපයක් දකිනකොට මුලින්ම ඇතිවන්නේ ස්කන්ධ පංචකයක්. ඒ මුලින්ම හටගන්න ස්වභාවය කුසල්වත් අකුසල්වත් නෙවෙයි. මුලින්ම හටගන්න ස්වභාවයද කියන්නේ අව්‍යාපතයි කියලා. අන්නේ මුලින්ම හටගන්න ස්වභාවය නොදැක්කොත් ඒ හටගන්න ස්කන්ධ පංචකයේම අරබයා ඊළඟට හටගන්නා වූ අවිද්‍යාවෙන් හටගන්න සිතුවිල්ලෙන් අර ස්කන්ධ පංචකයේම උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. උපාදාන ස්කන්ධයක් ස්කන්ධ පංචකයක් සහිතව අවිද්‍යාවෙන් යුක්තව ඇසෙන් යමක් ඇසුරු කරනවා නම් ඊට අදාළ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං ආදී වශයෙන් මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහට අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන් වෙන. අපිට මේක හිතෙන්නේ නැහැ මෙහෙම වෙනවද කියලා නේ. දැන් ඔබ මා දිහා බලනකොට මේ දකින්නේ හාමුදුරු කෙනෙක් කියලා ඔබ හිතාගෙන ඉන්නවනම් ඔබ ඉන්නේ සංසාර චක්‍රය තුලම ඉන්නේ. ඒකෙන් ඔබ ප්‍රසන්නතාවයක් ඇති කරගත්තොත් ඉතින් ඔබට සුගතියට යන්න පුළුවන්. ඉතින් අප්‍රසාදයක් ඇති කරගත්තොත් ඔබට දුගතියට යන්න පුළුවන්. මේ දෙකෙන් අපි ඉන්නේ සංසාර චක්‍රේ. මේක තමයි අවිද්‍යා පත්‍ය සංඛාරාදි වශයෙන් අවිද්‍යාව නිසා සිතුවිලි හට ගන්නවා. ඒ සිතුවිලි හඳුන ගැනීම වශයෙන් විඥානය පහළ වෙනවා. නාම රූප ආදී වශයෙන් මුළු තමන්ගේ අභ්‍යන්තර ජීවිතයම වෙනස් වෙනවා මේ අවිද්‍යාවත් එක්ක. ඇසට රූපයක් දකිනකොටම ඒ ඔස්සේ සිත ගිහිල්ලා ඒ රූපය තුල හිත බැස ගන්නවා. තමන් කැමති නම් ඒකට ඇලෙනවා, අකමැති නම් ඒකත් එක්ක ගැටෙනවා. ඇලීම ගැටීම දෙකම නැති අවස්ථාවක් නම් උපේක්ෂාවෙන් වගේ ඉන්නවා. ටික වෙලාවක් ඉන්නවා බොහොම සාන්තුවරයක වගේ ඉන්නවා. මොකක් හරි අභියෝගයක් ආපු ගමන් බලා ගන්න පුළුවන් තත්ත්වය මොකද කියලා. ඇයි අපි බාහිර තියෙනම කියන හැඟීමෙන් ඉන්නේ? අපිට හිතෙන්නේ කිසිම ආසාවක් නැහැ කියලා නේ බාහිර දෙයට. අපි තියෙනවනේ නේ මට කිසිම දෙයකට ආසාවක් නැහැ කියලා. හැබැයි මට පොඩ්ඩක් කේන් තියන ගතිය තියෙ කියලා නම් කියනවනේ. මට කිසිම දෙයකට ආසාව නැන්නේ හැබැටියක් කේන් තින යන ගතියක් තියෙ කියලා කියනවා. ඒ කියන්නේම පින්නතුනි මේ දෙකම එකම මට්ටමට තියෙන තමන්ගේ. අවිද්‍යාවේ ප්‍රමාණයට තමයි ලෝභ ද්වේෂ දෙක තියෙන්නේ. මේ මොහොතේ අපි යමකට ආසා නැහැ කිව්වට ඕනෑම මොහොතක අපි ඒ දේ සොයාගෙන යන්න පුළුවන් බාහිර තියේ කියනම හිතුවොත්. මෙහෙම ගිහිල්ලා පින්නොතන අවසාන මොහොතේ අපට මොකද වෙන්නේ? මේ ජීවිතයේ චුතිචිත්තය අවස්ථාවේදී අවසානයේ පහළ වෙන සිටේදී මොකද වෙන්නේ? තමන් කරපු කර්මයන්ට අනුරූපව එක්ක තමන්ට මල්මාලාවක් පෙනෙයි, ලස්සන හඬක් දැනෙයි, දිව්‍ය ලෝකයක් පෙනෙයි. ඊට අනුව ඒ සිතුවිල්ල ඇත කියලා අරගෙන ඒ සිතුවිල්ල ඔස්සේ ගිහිල්ලා ඔබ ඇතැමිට සුගතියට යන්න පුළුවන්. ඒක හිතේ මැවෙනකොටම හිතේ නිර්මාණය වෙනකොට මීට අදාළ ඔබ රූපයක් නිර්මාණය කරගන්නවා. මේකට කියන්නේ රූපකායේ, මේකට කියන්නේ නාමකායේ පටික සම්පස්සේ කියලා. සිතුවිල්ල නිසා ඊට අදාළ රූපයක් හොයාගෙන යනවා. එක්කෝ අනිත් පැත්තෙන් ඇහැට රූපයක් දකිනකොට ඇස් ඇරගෙන ඉන්න වෙලාවක් නම් රූපකාය අධිවචන සම්පස්සේට ගිහිල්ලා ඒ රූපය අනුව සිතුවිල්ලකට ගිහිල්ලා ඒ ඔස්සේ ලෝකෙට යනවා. අවසාන මොහොතේ මේකයි වෙන්නේ. මේක අවසාන මොහොත විතරක් නෙවෙයි මේ මොහොතේත් ඒකම තමයි වෙන්නේ. එතකොට අප මේ සඳහන් කළේ ලෝකයේ නිර්මාණය වෙන ආකාරය. මෙන්න මේ ලෝකයේ නිර්මාණය වෙන ආකාරය දේශනා කළා වගේම බුදුහාමුදුරුව අපට පැහැදිලි කරනවා මේ ලෝකෙන් ඉක්මෙන්නේ කොහොමද කියලා. අවිද්‍යායත්වේ වශයෙන් විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ කරවතින් මේ ඇසෙන් දකින රූපය මේ බාහිර ස්ථාවරව තියෙන දෙයක් නෙවෙයි මේ මොහොතේ මගේ මනසට අනුව නිර්මාණය කරගන්න දෙයක් කියලා දැක්වතින් බාහිර දකිනකොට මෙයා බලන්නේ අතුල් පැත්ත. අපි කණ්ණාඩියක් ළඟට යනකොටම කණ්ණාඩියට නෙවෙයි අපි අත දික් කරන්නේ අපේම ඔළුවේ කොණ්ඩි අවුල් වෙච්ච එක අපි හදාගන්නවා. අන්නේ වගේ ඇසට රූපයක් දකිනකොට මේ දේවල් වලින් අපි කරන්නේ මොකද්ද? අපි හරියට අවබෝධෙන් හිටියොත් සිහියෙන් නොනින් හිටියොත් අපි ඒ මොහොතේම දන්නව මේ හටගත් ස්කන්ධ පංචකය. ඒක පෙරපසු නොවී මේ මොහොතේ හටගත්තේ හේතු නිසා හටගත්ත මේ දේ හේතු නිරුද්ධ වීමෙන්ම නිරුද්ධ වුණා කියලා හොදැක්කා. දැක්ක ගමන් මේකේ නෞකේක්ෂාවටපත් වුණා. බාහිරට ඇලෙන්නට උහුට වෙලාවක් නැහැ. මෙන්න මේ අවබෝධය සමග ටිකෙන් ටික ඔහු මේ ගමන ඉදිරියට යනවා. මේක මුලින් සුතමේ ඥානෙන් කල්යාණ මිත්‍රයන්ගෙන් අසා දැනගෙන මුලින් ශ්‍රද්ධාව අවශ්‍ය වෙනවා. ආරම්භයේදීම ප්‍රශ්න කරන්න ගිහිල්ලා බෑ. මේක හරිද වැරදිද කියලා බෑ. මුලින් Tamanට තේරෙන විදියට බුදුහාඳුර මේ දේශනා කර දෙ ඇත්තයි කියලා විශ්වාසයෙන් පිළිපදිනට ඕන. ගත්තු ගමම පරීක්ෂණ කරන්න ගියොතින් ඇතැම් විට තරක විතර කරන්න ගියොතින් අන්තිමට නිවන නෙමෙයි සුගතියත් අහිමි වෙනවා. අපි ජීවිතයේ කොයිතරම් දේවල් විශ්වාසයෙන් පිළිපදිනවද? උපන්දිනය බලන්න. උපන්දිනය අපි හරියට කියන්නේ කොහමද? අපිට මතකද ඉපදුන අවස්ථාව? අපි මේ විශ්වාසින්නේ කියන්නේ. මගේ අම්මා තාත්තා අහවලා කියන්නේ කොහමද අපි? DNA පරීක්ෂණයක් කළද? අපි ජීවිතේ විශ්වාස කරන හුඟක් දේවල් කියනවා විශ්වාසින්. අන්න ඒ වගේ තථාගතස්ස බෝධින් සද්ධාතේ කියපු විදිහට මෙන්න මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි මුලින් කිසියම් විදියක ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති කරගන්නට ඕන. හැබැයි ගමන් මාර්ගයේ තමයි යනකොට Tamanthම මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊට පස්සේ තවදුරටත් ශ්‍රද්ධාවෙන් ඉන්න ඕනේ නැහැ. Tamanth අඩුපාඩු තේරුම් අරගෙන හොඳ හොඳ ධර්ම දේශන අහලා තමන්ගේ එක පැත්තකින් සමතේ දිනු වෙනවා, සීලය ශක්තිමත් වෙනවා. තව තව ඒ අහපු දේශනවල අඩුපාඩු තියුණත් ඒව ක්ලියර් කර කර තමන්ට ඉගෙන ගන්න ඉදිරියට යනවා වේගවත්. තමන් කවුරුවත් විවේචනය කරන්න යනව නෙවෙයි, තර්ක විතරක කරන්න යනව නෙවෙයි, තමන්ට අවශ්‍ය දුකෙන් නිදහස් වෙන්න. තමන්ට අවශ්‍ය සක්කාය දිට්ඨිය දුරු කරගන්න. අපට අවශ්‍ය සෝවාන් වෙන්න නෙවෙයි ඇත්තටම. අපට මොකද අවශ්‍ය? අපට අවශ්‍ය සක්කාය දිට්ඨිය දුරු කරගන්න. නමුත් බොහෝ දෙනෙකුට අවශ්‍ය මොකද්ද? සෝවාන් වෙන අවශ්‍ය. එයාට සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨිය නම් දුර වෙන්නේ නැහැ. පින්නතුනි, සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනෙකුට කියන වචනයක් මිස සෝවාන් කියන එක සෝවාන් කියලා බෝඩ් එක ගහපු කෙනෙකුට ලැබෙන වරප්‍රසාදයක් නෙවෙයි සක්කාය දිට්ඨිය දුරු වීම කියන එක. සෝවාන් කියන වචනය පස්සගමහණුන් අහලවත් තිබෙන්නේ නැහැ. ඒත් ඔවුන්ට සෝවාන් වෙන්න පුළුවන් වුණා. ඒ පුළුවන්කම ලැබුණේ මේ මාර්ගයේ තේරුම් අරගෙන ඒ මාර්ගය ඔස්සේ ඉදිරියට ගිය නිසා. එතකොට මෙන්න මේ පරිසම්පාද අංග 12 පින්නතුනි ආකාර කිහිපයකට විස්තර කරනවා. එක ක්‍රමයක් තමයි අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල කියන කාරණා හතරට. ආකාර හතරකින් විස්තර කරනවා. මොනවද? අතීත හේතු, වර්තමාන ඵල, වර්තමාන හේතු, අනාගත ඵල කියන මේක තමයි සංසාර චක්‍රයේ යන විදියට විස්තර කරන ක්‍රමය. අපි එකාත්ම භාවයකින්දලා තවත් ආත්ම භාවයකට එන විදිය විස්තර කරන්නේ මේ විදිහට. මේ ආත්ම භාවය අපි පිළිසිඳ ගත්තා නම් පිළිසිඳ ගත්තේ මොකක්ින්දද? අතීතේ හේතු පහක ප්‍රතිඵල විදියට. අවිද්‍යා, සංස්කාර, කර්ම, තෘෂ්ණා, භව කියන මෙන්න මේ කාරණාවල ප්‍රතිඵල විදියට. ඒ අතීත හේතුන්ගේ ප්‍රතිඵල විදියට වර්තමානයේ අද අපි ඉපදුණා. ඒකට කියනවා අතීත හේතු කියලා. මොනවද අතීත හේතු? අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන, භව කියන මේ පහ. භවය විස්තර කරනකොට එකාත්ම භාවයකින්දලා තව ආත්ම භාවයක පිළිසිඳ ගැනීමට කියද්දී අර මුල් හේතු ටික අතීත හේතු විදිහට කියන්නේ. ඒ අතීත හේතු විදිහට වර්තමානයේ තවත් අපට පහක් ලැබුණා. මොනවද? විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන මේ පහ. වෙනත් විදිහකින් කියනවා නම් ස්කන්ධ පංචකයක් හම්බුණා. තවත් විදිහකින් කියනවා නම් අපි ඇසට රූපයක් දකිනකොට අපට මුලින්ම ඇතිවන එක්ස්පීරියන්ස් එක. ඒක තමයි අතීත කර්මයට ලැබිච්ච වර්තමාන ඵලය. ඒ ඵලය කුසලවත් අකුසලවත් කියලා කියන්නේ නැහැ. ඒක අව්‍යාකෘතයි කියලා කියන්නේ. ඒක තමයි සිතේ ප්‍රකෘති ස්වභාවය කියලා කියන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි ඉපදෙච්ච මුල් මොහොතේම විරාගී පුද්ගලයන් කියලා නෙමෙයි කියන්නේ. අපේ අනුසය වශයෙන් තෘෂ්ණාදී දේවල් තියෙනව නැත්තේ නෑ. නමුත් මේ භුක්ති විඳින අවස්ථාවේදී ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේදී මේ පහ ස්කන්ධ පංචකයක් විදිහට තියෙනවා. ඒක කුසලවත් අකුසලවත් නෙමෙයි. ඒක ඊටාම සුළු මොහොතකින් හටගෙන උපදිත මොහොත විතරක් නෙවෙයි. මේ අපි හැම වෙලාවෙම ඊයින් පස්සේ ගත කරන හැම මොහොතක්ම ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. ඇසට රූපයක් දකින්නකොටම ස්කන්ධ පංචකයක් හටගන්නවා. කියන්නේ යමක් ගැන ඡායා මාත්‍රයක් හටගන්නවා. ඒක එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙච්ච ගමන්ම අතීත සංස්කාරات එක්ක සම්බන්ධ කරලා මෙහවල කෙනා හරි හොඳ කෙනෙක් නරක කෙනෙක් කියන විදිහට අපි ප්‍රපංච ගොඩනගා ගන්නවා. අන්නේ ප්‍රපංච ගොඩනැගීම තමයි පංච උපාදාන ස්කන්ධයේ නිර්මාණය වීම කියලා කියන්නේ. එහෙම අපි බාහිර පුද්ගලයෙක් ඇතැයි කියන හැරි ගත්තොතින් 아무තු ආශාවක් ගැටීමක් නැති වුණත් ඒ අපේ උපාදාන ස්කන්ධ පංචකය ගොඩනගා ගැනීමමයි. ඒ අරබේ අපි ඇලීම් ගැටීම හටගන්නවා. මේ විදිහට තමයි දුක ක්‍රමානුකූලව හටගෙන අවිද්‍යාවේ ප්‍රමාණයට අපට දුක් විඳින සිද්ධ වෙන්නේ. එතකොට අතීතයේ තිමිච්ච අවිද්‍යා, සංස්කාර, තෘෂ්ණා, උපාදාන භව කියන හේතුයෙන් වර්තමානයේහි විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා කියන පහක් වර්තමානයේ නිර්මාණය වෙනවා. ඒ පහ නොදැනීම නිසා නැවත අලුත් කර්මයක් වර්තමාන හේතු විදියට හටගන්නවා. නැවත අර මුල් පහ අලුතෙන් ආයි හටගන්නවා. මොනවද? අවිද්‍යා, සංස්කාර, තණ්හා, උපාදාන භව කියලා පහක් වර්තමානයේ හේතු විදියට අපි හදාගන්නවා. ඒ හටගන්න එකට ඵල විදියට අනාගතයේදී නැවත ලැබෙනව මොනවද? විඥාන, නාම රූප, සලායතන, පස්ස වේදනා කියන පහක් අනාගතයට හැම වෙලාවෙම නිෂ්පාදනය කරගනිමින් අපි මේ ඉන්නේ. එතකොට මේ කියන ඉගැන්වීම එකාතකින් එක භවයකින්දලා මේ භවයට යමත් විස්තර කරන්න පුළුවන්. මේ වර්තමානින් සිතුවිලි ඉඳලා ඊළඟ සිතුවිලට යන විදිහටත් විස්තර කරන්න පුළුවන් මේක. එක චිත්තක්ෂණයක් තුළදීම මේ ටික ලස්සනට විස්තර කරන්න පුළුවන්. බුදුදහමෙහි මේ ක්‍රම දෙකටම මේක විස්තර කරලා තියෙනවා. ඒත් මේ අවිද්‍යාදී එක එක කරුණු විස්තර කරලා තියෙනවා, පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන්ම සංයුත්ත නිකායෙහි අභිසමය සංයුත්තේ කියලා කොටසක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණ විස්තර කරන්නේ පටිච්චසමුප්පාදයට අදාළ දේශනා ටික. තවත් තියෙනවා මහා නිදාන කියලා සූත්‍රයක් දීඝනිකායේ, ඒක සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්. ඊයතර පටිසම්භිදා මග්ගයේහි වෙනම කොටසක් වෙන් වෙනවා මේ සඳහා පටිසම්භිදා කතා කියලා. ඒකිනුත් මේ කොටස විස්තර වෙනවා. ඊට අමතර තවත් සංයුත්තනිකායේහි සෝතාපට්ටි සංයුත්තේහි දැක් වෙනවා අනාථපිණ්ඩික සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකෙත් මේ ගැන ලොකු විස්තරයක් වෙනවා. ඊට අමතරව ත්‍රිපිටකයේ බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේ උත්සාහ කරේ මෙන්න මේ සිද්ධාන්තය ලෝකෙට පෙන්වන්න. මේක තමයි බුදුදහමේ අනන්‍යතාවය. මේක තමයි බුදුදහම ඉගෙන ගන්නවා කියලා අපි ඉගෙන ගන්නට ඕනේ. අපි දැන් මේක එක කරුණු අපිට වෙලා තියෙන හැටියට පොඩ්ඩක් අපි විස්තර කරලා බලමු. මුලින්ම දැක්කේ කොහොමද අවිජ්ජා කියන එක? අවිජ්ජා කියන්නේ මොකද්ද? මේ දුකේ හට ගැනීම නිරෝධය නොදන්නාකම. දුක්ඛ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධය අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන්නේ මේ හතර නොදන්නාකම. අපේ ඇසට රූපයක් පේනකොට ඒ හටගන්නා වූ රූපේ මේ මොහොතේ හටගත්තා. ඒ හටගත්තු එක එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච බව නොදැනගත්තොත් හිත බාහිර පිහිටනවා, ඒක දුකට යනවා. ඒක හරියට තේරුම් ගත්තොත් ඇතිවෙලම නිරුද්ධ වෙනවා කියලා දුක තේරුම් ගත්ත වෙනවා. ඒ තේරුම් ගත්තු ප්‍රමාණයට ඒක නා අර සංග මාර්ගේ යනවා කියන අවබෝධය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මේක නොදැනීම. මේක දන්නවනම් විද්‍යාව කියලා කියනවා. අවිද්‍යාව නිසා මොකද හටගන්නේ? ඒ දැකපු අත්දැකීමේ සංස්කාර හටගන්නවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර විදිහට හටගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් කාය සංඛාර, චිත සංඛාර, වචී සංඛාර විදිහට සංස්කාර සිතුවිලි හටගන්නවා. බාහිර ලෝකයක් අපි නිර්මාණය කරගන්නවා. අන්නේ සංස්කාරම හඳුනා ගන්න ගතිය තමයි විඥාන කියලා කියන්නේ. ඇස කන ආදී ඒ ආයතන වලට සාපේක්ෂව ඇසට පහළ වෙන එකක් නම් චක්කු විඥානය, කනෙන් හඳුනාගත්තු දෙයක් නම් දැනගත්තු දෙයක් නම් සෝත විඥානය, ගහන විඥානය, ජීවහා විඥානය, කාය විඥානය ආදී වශයෙන් ආයතන හයට සම්බන්ධ කරනවා. මේකට කියනවා විඥානය කියලා. විඥානපච්චා නාම රූපං. ඒ විඥාණයට අදහලව නාම රූප මනස සහ නැත්නම් සිතවිලි සහ රූපයක් නිර්මාණය කරගන්නවා. මේක අපි හිතලා නිර්මාණය කරගන්න එකක් නෙවෙයි, පුද්ගලෙක් නිර්මාණය කරගන්න දෙයක් නෙවෙයි. අවිද්‍යාවේ පමණට තමන්ගේ මේ ආයතන ටික සකස් වෙනවා. නාම රූප දෙක නිර්මාණය වෙනවා. නාම කියලා කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. රූප කියන්නේ මේ සතර මහා භූත රූප සහ ඊට අදාළව තියෙන උපාදාය රූප 24. අවිද්‍යාවේ ප්‍රමාණයට ඒක නිස්පාදනය කරගන්න තමයි. විඥාන පත්‍යා නාම රූපං කියන්නේ එකයි. අන්න ඊට ආමත අනුව නාම රූප පත්‍යා සලායතනං කියන්නේ අන්නේ නාම රූප වල ස්වභාවයට අනුව අපි මේ ආයතන ටික සකස් කරගන්න මේ මොහොතේ. කලින් සකස් කළ තියෙන දෙයක් නෙවෙයි මේ, කිසිම දෙයක් රෙඩිමේඩ් ඒවා නෙවෙයි. කලින් තමන් නිස්පාදනය කරගන්න දේවල් නෙවෙයි. හරියට අපි කුස්සියට ගිහිල්ලා වතුර ටිකක් රත් කරගෙන කෝපයකට දාලා සීනි ටික ඇසේ කුර ටිකයි දාලා එවල තිය එකක් කෙනෙකුට හදලා දෙන්න වගේ වර්තමානයේ අවිද්‍යාවේ ප්‍රමාණයට මේ ආයතන ටික සකස් කරගන්නවා අපි. දැන් ඔබ මන් දිහා බලනකොට බොහොම සතුටින් ඉන්නවනේ, නැත්නම් මැදහත් ඉන්නවා. බොහොම ඉන්නකොටම ඔබට ලොකු හතුරුකමක් කරගෙන මෙතෙන්ට එනවා. මොකද්ද වෙන්නේ? ඒ අවිද්‍යාව ප්‍රමාණට ආයතන ටික වෙනස් වෙනවා. එතැන් සිට ඇඟ ගැහෙනුණත් පුළුවන් තමන්ගේ. සමහරට මූණත් අහගත්තු කෙනෙක් ආව තින් දුවන්නත් පුළුවන්. ඒ මොහොතට අපි මේ ආයතන ටික ක්ෂණිකව සකස් වෙනවා අවිද්‍යාව ප්‍රමාණට. ආයතන කියන්නේ යමක් නිෂ්පාදනය කරන එක, ඉන්ඩස්ට්‍රි, ෆැක්ටරි මේවා. මේ වගේ අපි බඩු නිෂ්පාදනය කරගන්නේ මේ මොහොතේ. අපට ඇහැට පේන රූපයේ කලින් තිමිච්ච රූපයක් අපට පේනවා කියලා හිතෙන්නේ. සාමති සත්‍යණු එක හරි. නමුත් පරමහස් සත්‍යයට අනුව මොකද්ද? ඇහැ පස්සේ ඉපදিলা කලින් තිමිච්ච රූපයක් දකින්නව නෙවෙයි. ඇහැ රූපය චක්කු විඥාන ස්පර්ශමිය ඔක්කොම ටික එක මොහොතේ පෙරපසුන වී හටගෙන එතනම නිරුද්ධන ස්වභාවයක් මේක. මේ අනුව ආයතන ටික සකස් වෙනවා සායතන පත්‍ය පස්සෝ ඊට අදාළව ස්පර්ශය හට ගන්නවා පස්ස පත්‍ය වේදනා වේදනා හට ගන්නවා කෙනෙකුට ඕන නම් කියන්න පුළුවන් වේදනාවෙන් නවතින්න පුළුවන් කියලා හැබැයි අවිද්‍යාවෙන් නම් හටගත්තේ වේදනාව තුල නවතින්නේ අනිත් එකත් එක්කම යනවා කඩාගෙන වේදනාවට අදාළව තණ්හා උපාදාන භව ජාති වලට ගිහිල්ලා ජරා මරණ ස්පර්ශ කරනවා අවිද්‍යාවෙන් පටන් ගත්තොත් මගදී වේදනාවෙන් නවත්ව නැගින කතාවක් නැහැ. අවිද්‍යාවෙන් නම් පටන් ගත්තේ ඉතුරු ටිකක් Tamanට බෝනස් විදියට හම්බ වෙනවා. ආයි මගදී නැවැත්තිලි නැහැ. මගදී නවත්වන්න නම් මොකද කරන්න ඕන? මුලින්ම අවිද්‍යායත්තේ වාසයේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන තැනින්ම පටන් ගන්නට ඕන. ප්‍රඥාවෙන් බලන ප්‍රමාණයටයි ඊළඟ සිතුවිල්ල ජරා මරණ නැති නොවන විදිහට අපි සකස් කරගන්න. කලින් ඇති වෙච්ච ගියා. අපි සිහියෙන් නොවනින් හිටියොත් මොකද වෙන්නේ? නැවත නැවතත් අවිද්‍යා සහගතව දුක් හටගන්න සිතුවිලි වල ප්‍රමාණය අඩු වීමයි වෙන්නේ. ඊළඟ සිතුවිල්ලේ ශක්තිය අඩු වීමයි වෙන්නේ. ඇති වෙච්ච එක මගදී නතර කළා නෙවෙයි. අපි සුතමේ ඥානෙන් මේක අසහා දැනගෙන චින්තාමය ඥානෙන් නැවත නැවතත් හිතමින් භාවනාමය ඥානෙන් වඩනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ සිතිවිලි වැල් අවිද්‍යාසගතව දුවන ප්‍රමාණය නැත්තම් ක්වොන්ටිටි එක අඩු කරන එකයි කරන්න මුලින්. ඒක අඛණ්ඩව වීරියෙන් යෙදීමේ ප්‍රතිඵල විදියටයි කිසියම් දවසක දිත්තේ දික්කමත්තම් මට්ටමට වෙන්නේ. වර්තමානයේ තුලම උපරියම ලෙස සිහියෙන් නොනින් වාසය කරන අවස්ථාව. ඒ සඳහා අඛණ්ඩව මේ ධර්ම මාර්ගය තුල කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්යය සහ සමති දර්ශනා නැමැති ධර්මානුදුරම ප්‍රතිපදාව තුල අඛණ්ඩව යෙදෙන්නට ඕන. ඒ තුලින් සද්ධා, විරිය, සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු කරගන්නට ඕන. මේ සඳහන් කළේ දුකේ හට ගැනීම නිරෝධයේ පිළිබඳව බුදුදහමේ ගැන්වීම. ඊළඟට තවත් වැදගත් කාරණයක් දේශනා කරනවා. මේ හැම කරුණක්ම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිද්‍යා කියලා අනිත් පැත්තට විස්තර කරන්න පුළුවන් මේවා. එහෙම විස්තර කරව අවස්ථාවක් තියෙනවා. ඒ අතර විශේෂ දෙයක් තමයි මහා නිදාන සූත්‍රයේ දැක්වෙනවා විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං කියන කාරණය. මේක විශේෂයෙන්ම සූත්‍රයේ දැක්වෙනවා අලුතෙන් භවයක ඉපදෙන සත්‍යයකට විස්තර කළ දක්වනවා. යම් කිසි වෙලාවක මව කුසට භෞතික ස්වභාවයක් නිර්මාණය වුණොතින් අම්මා තාත්තා දෙනගේ එකතුවකින් එතෙන්ට විඥානයක් බැස ගන්නවා. විඥානයක් බැස ගත්තොත් ඒ විඥානයේ ස්වභාවයට අනුව ටිකෙන් ටික නාම රූප දෙක වර්ධනය වෙනවා. එතනින්දන් නාම රූපේ වර්ධනය වෙනවා. ඒක කලලයක් බවට පත් වෙනවා. මව්පියන් දෙදෙනාගේ කීමෙන් සතියක දෙහික ආසන කාලෙදි මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ ඇතෙමිට වෙන්නේ නැහැ, එකතු වීමක් වෙන්නේ නැහැ. විඥානයක් බැස ගන්නෑ. විඥානයක් බැස ගත්තොත් ඒ බැසගත්තු විඥානයේ ශක්තිය අනුව ඒ බැසගත්තු විඥානයේ ඊටාම ප්‍රඥාවන්ත උපතකට හේතු වන විඥානයක් නම් ඊට අනුරූපව නාම රූප දෙක සකස් වෙනවා. ඒ බැසගත්තු විඥානයේ ඇස් දෙක අන්ධ වෙන්න, උපතින් මන්ද බුද්ධික වෙන්න සුදුසු විඥානයක් නම් ඇතැමිට අම්මා වෛද්‍ය විද්‍යා පිළිබඳව මහාචාර්යවරියක් වෙන්න පුළුවන්. අම්මටවත් වෙනසක් කරන්න බැහැ. ඊට අදාළව අම්ම ගන්න ආහාර පාන වලට අනුව නාම රූප දෙක සකස් වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා විඥානයක් මව කුසට බැසගත්තට පස්සේ ඒ විඥානේ දිගටම තියෙනවා නම් නාම රූප දෙක සකස් වෙනවා දිගටම. මාස 8ක්, 9ක්, 10ක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මව කුසෙන් බිහි වෙනවා. බැරි වෙලාවත් මේ බැසගත්තු විඥානය ඒක දිගට නොරැඳී එතනින් නික්මුණොතින් එතනින් චුත වුණොතින් වෙනත් තැනක පිළිස්සන ගත්තොත් මොකද වෙන්නේ? නාම රූප දෙක දිගින් දිගටම වර්ධනය වෙන්නේ නැහැ. ඊ කලලයට එක්කෝ වෙනත් විඥානයක් එක්ක බැස ගන්න පුළුවන්, නැත්නම් අරකම විනාශල යනත් පුළුවන්. මේක තමයි සාමාන්‍ය ස්වභාවය. දැන් මේකෙන් ප්‍රශ්න වෙන පැත්තක අහන්න එපායි. අහන්න ගියොත් ධර්මය අහිමි වෙනොයි. අපට අවශ්‍ය වන්නේ මේ දුකෙන් නිදහස් වෙන විතරයි. ඊට පස්සේ අචින්තනීය වූ සත්‍යวิශය පැත්තට ගිහිලා අතරමං වෙන්න යන්න එපායි. අපට නිතරම ධර්ම දේශනාවේදී සමහර කාරණා කියන්න බයයි. එක්කෝ අමනුෂ්‍යයන් ගැන කිව්වොත්, එක්කෝ විඥානයෙන් බැස ගන්න එක කිව්වොත්, ඊට අදාළ ප්‍රශ්න ටික අහලා අන්තිමට ගෝරියක් ගිහිලා තමයි නැගිටලා යන්නේ. අන්තිමට පිළිපදින මොනවාක්වත් අහුවෙන්නේ නැහැ. එක්කෝ ලෝකයේ ගැලැක්සීස් ගැන කිව්වොතින්, ලෝක ධාතු ගැන කිව්වොතින්, ස්ටීවන් හෝකින්ගේ කතා ටිකත් එකතු කරලා මොනවා හරි කතා ටිකක් කියලා නැගිටලා යනවා ඉච්චරයි. හොඳ වාදයක් කළා ගියා විතරයි. ඒක නෙමෙයි පින්නොත්නේ අපට අවශ්‍ය වන්නේ දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන මාර්ගයේදී බුදුහාමර දේශනා කරනවා වර එක සින්සපාවන යන ගමන් කොළ ටිකක් අතට අරගෙන මහණෙනි මම මේ අතට ගත්ත කොළ ටික වගේ කොළ ටිකක් තමයි ලෝකෙට ධර්ම හැටියට දේශනා කළේ. මේ කැලේ වැටිලා තියෙන කොළ ටික වගේ ප්‍රමාණයක් මම අවබෝධ කරගත්තා. මේ කැලේ වැටිලා තියෙන කොළ ටික වගේ ප්‍රමාණයක් බුදුහාඳුර අවබෝධ කරගත්ත උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දේශනා කළේ කොච්චරද? අර අතට ගත්ත කොළ ටික වගේ ප්‍රමාණයක්. එහෙම දේශනා කරන්නේ කාටද මේ? භික්ෂුන් වහන්සේට දේශනා කරන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා අතර සාමාන්‍ය අයද මේ ඉන්නේ? සරුවත් හාඳුරුවත් ඉන්නවා. සරුවත් හාඳුරුව කියලා කියන්නේ එක මහා කල්පයක වැහැපු වැහිවල වතුර බිඳු ගාන ගණන් කරන්න පුළුවන් කෙනෙක්. එක කල්පයක වැහැපු වැහිවල වතුර බිඳු ගාන ගණන් කළා කියන්න පුළුවන් සරුවත් හාඳුරුවන්ට. එහෙම ශ්‍රාවකයන්ටත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෙච්චරයි. එහෙනම් අපි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි කාටවත් සරුවත් හාමුදුරුවෝ ඉක්මවලා යන්න පුළුවන් කමක් නැහැ. සරුවත් හාමුදුරුවෝ කියන්නේ මහණ වෙන්න කලින්ම ඉන්දියාවේ තිබිච්ච සියලුම ශාස්ත්‍ර ඉගෙන ගත්ත කෙනෙක්. දැන් කාලේ හැටියට ඩොක්ටරේට් 25ක් ඉදර ගත්ත කෙනෙක්. මහණ වෙන්න කලින්. එහෙම හැකියාවක් තිබිච්ච කෙනෙකුටත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මෙච්චර ප්‍රමාණයයි. දුකේ හට ගැනීම නිරෝධය කියන මේ අත්‍යවශ්‍යම සාධකයේ දේශනා කළා ඉක්මනටම මේ ලබාගත් අවශ්‍යන සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නටයි බුදුහාමුදුරුවෝ අපට මඟ පෙන්වන්නේ. එතකොට අවිද්‍යා සහගතව ඇසෙන් රූපයක් බැලුවොත් ඊට අදාළව සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තෘෂ්ණා උපාදාන ඒකට ඇදගෙන තමන්ට භවයක් නිර්මාණය කරගන්නවා. භවය කියන්නේ මොකද්ද? බීන් කියන එක. The process of being. ලෝකයක් ඇතැයි කියලා සිතා ගන්නා වූ ස්වභාවය. ඇසට රූපයක් දකිනකොට මේ මගේ පුතා කියලා ලෝකයේ තුල හිත බැස ගන්නවා. හිතට යමක් මතක් වෙනකොට තමන්ගේ අම්මා ඇතැම්මට මිය ගිහිලා ඉන්න පුළුවන්. ඒ අම්මා මතක් වෙනවා තවන්ට. කොහොමද මතක් වෙන්නේ? අර අම්මා සලකපු හැටි, කොණ්ඩේ පීරපු හැටි, ඉස්කෝලේ එක්කන් ගිය හැටි, වඩාගෙන හිටියට මතක් වෙනවා. මතක් වෙන්නේ නිකන් නෙවෙයි, දැන් සිදුවන දයක් වගේ මතක් වෙන්නේ. කිව්ව ගමම අඬනවා, කඳුළු බේරෙනවා. ඇයි මේ? තමන් දන්නේ නැහැ තමන්ගේම මේ මයින්ඩ් එක තමන් දැන් මේ රීඩ් කරනවා කියලා. හැතැමිට මේ මොහොතේ අම්මා මිය ගියා නම් දිවි ලෝකයක වගේ ඉන්නත් පුළුවන් සමායට. අපි මේ අඬන්නේ මොකද? අර නිරුද්ධ වෙච්ච අතීතයේ ඇති දෙයක් හැටියට අරගෙන මෙන්න මේකයි භවය කියලා කියන්නේ. මෙවැනි අවිද්‍යාවක් නොදැනීමක් අපේ ළඟ අද තියෙනව නම් මතක තියාගන්න අපේ සසර ස්වභාවය. අම්මා මිය ගිහිල්ලා අවුරුදු 50 ගියත් තමන්ට අම්මා ඉන්න ලෝකෙට නැවත යන්න පුළුවන්. ඇත්තටම අපි මෙයාද ඇවිල්ලා තියෙන්නේ ඒ වගේම තමයි සංසාරේ. ඒ මිය ගියාට භෞතික වශයෙන් යෑ මිය ගියාට අපේ ආධ්‍යාත්මික ලෝකෙ තුල යෑමිය ගිහිල්ලා නැහැ. මිය ගියත් අපි හිතන්නේ යෑ තාම ඉන්නවා කියලා මතක් වෙනකොටම අපට අධ්‍යාත්මයට යන්න පුළුවන්. අධ්‍යාත්මයට යන්න පුළුවන් කියලා කියන්නේ අපි නැවත සසරදී ඇසුරු කරන්න පුළුවන් කියන කාරණේ අපේ කර්ම වලට සාපේක්ෂව. ඒ මිය ගිහිපු කෙනා අපට වඩා දුර්වල කර්ම ශක්තියක් තියෙන ගැතැමිට ටික කාලයකට මිස් වෙන්න පුළුවන්. අපට සමාන කර්ම ශක්තියක් නම් බොහෝ විට අපට හමු වෙනවා. දැන් ওই මෝහනය කරා මේක තමයි පේන්නේ. එකට මෙන පිරිසක් තමයි දිගටම මේ ඉන්නේ. ඇයි ඒකට හේතුව? එකටම ආපෝ ඥාති මිත්‍රාදීන් විතරක් නෙවෙයි සත්තු සිව්පාවත් එකම කට්ටියත් තමයි දිගටම මේ යන්නේ. ඇයි මේක පිනතුනි කර්ම ගනුදෙනුවක් මේක උදව් කරපු කෙනාගෙන් උදව් ලබන්නත් ඕන බැනපු ගහපු අයගෙන් බැනුම් ගැහුම් අහන්න ලබන්නත් ඕන මේ දෙකටම මේකට යන්නේ ඇයි උපකාර සාපකාර කරමින් ගහ බැන ගනිමින් එපා වෙන්නේ නැ දිගටම යනවා මේක තමයි සංසාර චක්‍රය කියලා කියන්නේ ඒ නිසයි පිනතුනි අපි හැම හමු වෙන හැම දෙනාටම අපට පුළුවන් මට්ටමින් අපි උපකාරයක් කරන්නට ඕන. පුළුවන් තරම් හිතේ තියෙන අමනාපය දුරු කරගන්න අපි ඕනේ එකයි. ඒ අය මෙතනින් ඊයයි මෙතනින් ඉවත් කරයි කියලා අපි තරහයි කියලා ආයි මුණ නොගසීනේ නැහැ. අපි තරහෙන් ඉවත් කරොත් මොකද වෙන්නේ? වැඩිපුරම ඊයයි අපට ලං වෙනවා. සසරේදී ලං වෙනවා අපට. දැන් මම කිව්වොත් ඔබට වඳුරෙක් ගැන හිතන්න එපා කියලා. මං ආපු ගම කියනවා අද පන්සලේ ඉන්නකම් වඳුරෙක් ගැන හිතන්න එපා කියලා. මොකද වෙන්නේ? වෙනද හිතන්නේමනේ අද හිතන යනකම්. අන්නේ වගේ පින්නතුනි අපි ඇතෙන් පිට බලයෙන් ප්‍රතික්ෂේප කරන්න ගත්තොත් එන්නේ මොකද්ද? ඒක අපට වැඩිපුර සංස්කාරයක් බවට පත් වෙනවා. මේක කරන්නේ අවබෝධයෙන්මයි බුදුදහමේ හැටියට. කොහොමද අවබෝධය කියලා කියන්නේ? ඒ තමයි ස්කන්ධ පංචකය අපි ඇස ආදී කුමන ආයතනයකින් අරමුණක් ලැබුණත් ඒ ලැබුණා කියලා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගත්තා. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් හැම මොහොතෙම හටගන්නවා. අස්මින් සති දං හෝති. හේතු ටික ඇති කල්ලි මේ පහට ගත්තා. අස්මින් අසති දං හෝති. හේතු ටික නැති විට මේක නැති වෙනවා කියන කාරණා. මෙන්න මේක තමයි පින්නතුනි අපි මේ චක්‍රයෙන් නිරුද්ධ වෙන චක්‍රයේ ඉක්මවන්න කැමති නම් කරන්න ඕන දේ. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක තැනැත්තාට අසේක වෙන්නත්, අසේක වුණු කෙනාට පිරිනිවන් තෙක් සුවදායි වාසය කරන්නටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. මොකද ප්‍රතිපදාව? ඒ තමයි මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරුද්ධ වීම බලන්න කියලා. හැම මොහොතෙම උදේ වැය බලන්න කියලා. මේකට තමයි උද්‍යාබ්බේ ගාමිනී පඤ්ඤා කියලා කියන්නේ. හැම මොහොතෙම ස්කන්ධ පංචකයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. මේ ඇතිරිල්ල දැක්කත්, මගේ ශබ්දයක් ඇහුවත්, කෑමක් කනකොට රසයක් ආවත්, සුවඳක් දැනුණත්, දරුව ගැන මතක් වුණත්, වාහනය ගැන කල්පනා වුණත් රැකිරක්ෂා කරන ස්ථාන යාළුවෙක් ගැන සිහිපත් වුණත් මේ හැම මොහොතෙම වෙන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක් හටගන්නවා, එතනම නිරුද්ධ වෙනවා. අපි හිතන්නේ බාහිර තියෙන දෙයක් අපට මතක් වුණේ කියලා. ඇත්තටම අපේම මේ සිතුවිලි ටිකක් තමයි අපි මතක් කරගත්තේ. බාහිරනොත් උපකාරයක් වුණා. බාහිර ලෝකයක් නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. සතර මහා භූත රූප ඒ විදියට නිර්මාණය වෙච්ච ලෝකයක් අපට අත්දකින්න පුළුවන්. ඒක නිර්මාණය වෙන්නේ පින්නතුනි අපේ මනසේ ස්වභාවයට අනුව. සතර මහා භූත රූප ස්ථාවරව තියෙන දේවල් නෙවෙයි, අපේ මේ මොහොතේ ආයතනවලට අනුවයි ඒක නිෂ්පාදනය වෙන්නේ. මෙන්න මේ තත්වයේ තේරුම් ගත්තු කෙනා මොකද කරන්නේ? ඔහු බුදුහාඳුරන්ගේ මේ තථාගතත්වය, මේ දේශනය ගැන ශ්‍රද්ධාවක් හටගන්නවා. ඉක්මනටම දුකෙන් නිදහස් වෙන නම් මේක කරන්න ඕන. වෙන මොනම කලක් කිසිම විසඳුමක් නැහැ. අපි ඇතැමට හිතලා හිතනවා දුවල බේරෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් කමක් නැහැ පින්නතුනි. හේවණල්ලෙන් බේරෙන්න බැරි වගේ දුවල බේරෙන්න බෑ මේක. බේරෙන්න නම් තියෙන එකම දේ තමයි එක පැත්තකින් සුගතිය ස්ථාවර කරගන්න එක. අනිත් පැත්තෙන් මෙන්න මේ යථාර්ථය සිහි කර කර මේ දුකේ නිදහස් වෙනට උපරිම ලෙස අපේ කාලය කැප කිරීම. අපි හැම දිනාගෙම ජීවිතවල නොඑක විදිහ කටයුතු තියෙනවා. ওই කටයුතු තවරුදු 100ක් කරත් ඉවර වෙන්නේ නැහැ. දැන් අපි හිතාගෙන දරුවගේ වැඩ තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, වාහනේ හොදන්න තියෙන කියලා. ඔබ මරණයට පත් වෙන දවසෙත් ඔය ඉවර නැහැ. එදාටත් ඔය ටික කොහොමද තියෙන්නේ? ඒ නිසා අපි දක්ෂණම විමගද කරන්න ඕන. මේ කටයුතු අතරේදීම දරුවෝ ටිකක් එක්කම අපි දහමේ හැසිරෙන්නට ඕන. ඇයි? ඇතැම් විට දරුවා ඉගෙනගෙන රැකියාව ගත්ත දවසේම අනතුරටපත් වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාව ඔබ දැකලා තියෙනවනේ. ඇතැම් විට අම්මට තාත්තට ඉන්නේ එකම ළමයා ඉන්නේ. මුළු ජීවිත කාලෙම ඉගැන්නුව ළමයට. උගන්න රස්සාවක් අරන් දුන්න පළවෙනි වැටුපරන් යනකොට මනතුරටපත් වුණා. එහෙම අපේ දරුවාට වෙන්නේ නැහැ කියලා අපට සහතිකයක් කොහෙන්වත් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? ඒ දරුවාගේ වැඩ ටික ඉවර කළ ගම හැසිරෙනව නෙවෙයි. මේ වැඩ ටික කරන ගමම්ම දරුවා සමගම මේ දහම තුල අපි උපරිම ලෙස හික්මෙන්නට ඕන. ඒක තමයි අපි බුද්ධිමත් නම් කරන්නට ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අපට අහිමි වෙන්නේ දරුවා විතරක් නෙවෙයි. ඒ දරුවටත් බුද්ධෝත්පාද කාලයක්ම අපි අහිමි කරනවා. ඒ දරුවා ඔබේ දරුවා වෙලා තියෙන නිකන් නෙවෙයි. පින් කළා, ප්‍රාර්ථනා කළා, අනේ මට මේ වගේ පින්වන්ත ශ්‍රද්ධාවන්ත අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් ලැබෙන්න කියලා සසර ප්‍රාර්ථනා කළේ දරුවා ඔබට ලැබිලා තියෙනවා. ඔබ දන්නේවත් නැහැ තැමිඩේක. ඔබට හිතෙන හොඳ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගන්න මේ ළමයා ඇවිල්ලා තියෙන කියලා නේද? ඔක්ස්ෆර්ඩ් හරි කේම්බ්‍රිජ් හරි ලන්ඩන් හරි යුනිවර්සිටියකින් උපාධියක් අරගෙන මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඇවිල්ලා තියෙන කියලා නේද? ඒකත් කරන්න කමන්නේ. නමුත් ડોක්ටරේට් එකක් නෙමෙයි දෙකක්ම අරන් දෙන්න දරුවට. ඒක වරදන්නේ නෙවෙයි. ඊට නොදෙවෙනි විදියට දරුවට මේ දහම දෙන්න. ඒ දරුවට තේරෙන භාෂාවකින් දෙන්න. ඒ දරුවට මේ කියන භාෂාව නොතේරුණත් මේ පින්වත් පුතා එක් කරගෙන ඉන්න වගේ දරුවා ගෙනලා තියාගන්න ළඟ. අත දරුවෙක් වුණත් කමන්නේ ළඟ තියාගන්න දරුවා. ඒ දරුවට ආශිර්වාදයක්. අපි දැකලා තියෙන සමහර වෙලාවදී අපි ධර්ම දේශනා කරනකොට ඇතැමිට මැද පෙරදිග ඉපදිච්ච අය සිංහල භාෂාව දන්නේත් නැහැ. සිංහලෙන් බණ කියනකොට බණ කියන අය මැද ඇවිල්ලා වාඩි වෙලා ස්තික පියාගෙන ඉන්නවා. එයා විශ්වාස කරනවා මේ ආධ්‍යාත්මික ශක්තියක් තියෙන අතර ඉන්නකොට එයාටත් මේ එනර්ජි එක ලැබෙනවා කියලා. ඒ ශක්තිය ගන්න මේ විදිහට වාඩි වෙලා ඉන්නවා. ඒ තරම්ම පින්නතුණි අද දහම හොයාගෙන මේ ආධ්‍යාත්මික ශක්තිය සොයාගෙන ලෝකෙ මිනිස් යන කාලයක් මේක. දහමෙන් ආනිසංස ලැබෙන පින්නතුණි හිතන්න එපා මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයක් යන කියලා. මේකේ වැඩිපුර ආනිසංස ලැබෙන්නේ මේ ජීවිත කාලෙම තමයි. තමන් කරන වැඩ වේගෙන් සාර්ථක වෙනවා. තමන්ට වෙන්න තියෙන අනතුරු වලින් වළක්වලා තමන් නිරෝගී කරලා තමන් දීර්ඝාසීව ලබන්නට මේ සියලු පින්කම් තමන්ට මේ ජීවිතයේම ආශිර්වාදයක් වෙනවා. විශේෂයෙන්ම පටිච්චසමුප්පාදයේ තේරුම් අරගෙන බුදුහාඳුරෝ විශේෂයෙන්ම අනාතිමනී සිත්තුමාට දේශනා කරේ ඒකයි. මේ ආර්ය න්‍යාය ගැන පිරිසිදු බවක් ඇති වුණොතින් කෙනෙකුට ඒ කෙනා බිය සහ වෛරය ගැන දෙන කරුණු පහකින් නිදහස් වෙනවා. පංචශීල රකින්න කෙනේ ප්‍රාණඝාතය කරන කෙනාට බිය සහ වෛරය එනවා. සොරකම් කරන කෙනාට බිය සහ වෛරය එනවා. කාම වර්ධව හැසිරෙන කෙනාට බිය සහ වෛරය හිතට එනවා. බොරු කියන කෙනාට රහමෙර පානය කරන කෙනාට ඒක එනවා. මේ ආර්ය න්‍යාය තේරුම් ගත්තට පස්සේ කෙනා පුළුවන් තරම් මේ වගේ වැළකෙනවා. ඒ විතරක් නෙවෙයි තැනැත්තා අපායට යන්න තියෙන දොරට ටිකත් ඔක්කොම වහලා දැම්ම වෙනවා. අනිත් පැත්තෙන් යා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි නොසෙල්ලෙන වූ ශ්‍රද්ධාවටපත් වෙනවා. කොයිතරම් ධනයක් දෙනවා කිව්වත් තමන්ගේ ජීවිතයට හානියක් කරනවා කිව්වත් කිසිදාක ඔහුට මේ තෙරුවනින් බැහැර වෙන්න පුළුවන් කමක් නැහැ. ඒක කායිකවත් බලපෑමකට කරන දෙයක් නෙවෙයි. පරලොව ජීවිතයේදී අහවල් දේ ලැබෙනවා කියලා දෙන දෙයක්වත් නෙවෙයි. යා දන්නෝ මේ ධහමෙන් තමන්ට ආලෝකය ලැබුණොට ලැබුණට පස්සේ තව කෙනෙක් හොයාගෙන උට යන්න බෑ. ඇයි මේක ඔහුගේ මැදකීම. ඔහු දුකේ නිදහසීමේ මාර්ගය සම්පූර්ණයම දැක්කා. ඔහුට විශ්වාසයි. ඊට පස්සේ ඔහුට බොරුවක් කියන්න බෑ. ඇතැම්ට ඔහුගේ අතින් අනිත් වරදක් සිද්ධ වුණත් ඔහුට මේ ධහම ධහමක් නෙවෙයි කියලා අසත්‍යයක් කියන්න බෑ ඔහුට. ඒ තරම් ඔහු මේ සද්ධර්මය තුළ ස්ථාවර විශ්වසනීයත්වයකට පත් වෙනවා. මෙන්න මේ විශ්වසනීයත්වය තමයි පින්නතුනි අපට මේ පටිච්චසමුප්පාදය අවබෝධය තුළින් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතකොට අවිද්‍යාව ඇති කල්හි සංස්කාර විඥාන නාම රූප ආදී මේ කාරණා ටික හට ගන්නවා ජරා මරණ කරා. යම් කිසි වෙලාවක අපි විද්‍යාසහගතව මරණව නම් හැකිතාක් දුර අනිත්‍ය සංඥා වඩනව නම් ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥාන අනිත්‍යයි, මේ ආදි වශයෙන් හැකිතාක් දුරට ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, නාම රූප වශයෙන්, පරිසම්පාදිය වශයෙන් විවිධ ආකාරයකට විවිධ න්‍යාය වලින් හැකිතාක් දුරට මේ කාරණාවල හට ගැනීම, නිරුද්ධ වීම දකින්න. දකින්න දකින්න මොකද්ද වෙන්නේ? මුලදි වෙන්නේ තමන්ගේ හිත පැත්තට අවධානය යොමු කරනවා. බාහිර දෙයක් දකිනකොටම හිත පැත්තෙන් දකින්නේ. මුලදී ඇතැමිට තමන්ට හිතනවා, තමන් හිතනවා මේ නිත්‍ය වූ හිතකින් මේ හිතන්නේ කියලා. ගැඹුරට යනකොට හො දැනනවා මේ හිතෙන් තමයි හිතන්නේ, හිත විතරක් නෙවෙයි මේ ස්කන්ධ පංචකයක්. ඒ ස්කන්ධ පංචකේ හිතන ලෝකය මේ වෙලায় හටගත්තා. ඒකත් එතනම නිරුද්ධ වීමයි සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ ජීවිතය කියලා කියන්නේ කියලා. තමනුත් ස්කන්ධ පංචකයක් දෙකක් නෙවෙයි, ස්කන්ධ පංචකේම තමයි මේ ක්‍රියාකාරීත්වය කියන එක අවබෝධ වෙනවා. සත්පුද්ගල සංඥාවෙනොත් ඔහු නිදහස් වෙනවා. මෙන්න මේ සඳහා තමයි ටිකෙන් ටික අපට මේ ධර්මය තුළින් මඟ පෙන්වන්නේ. මේක තමයි බුදු දහමේ තියෙන සුවිශේෂීමේ ගැන්වීම බවට පත් වෙන්නේ. මේක තේරුම් ගත්ත පමණට තමයි අපේ ජීවිතවල වටිනාකම වැඩි වෙන්නේ. අපි කොච්චර ඉහළ උපාධියක් ගත්තා, බැංකු පොතේ කොච්චර සල්ලි තිබුණත්, තමන් යන වාහනය කොච්චර වටින වාහනයක් වුණත්, ඔබ ඉන්න ගෙදර කොයිතරම් විශාල, කොයිතරම් වටිනා සිටියක තිබුණත් ඔබේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. බුදුදහමට අනුව ඔබේ වටිනාකම වැඩි වෙන්නේ කොහොමද? වැඩි වෙන්නේ මෙන්න මේ දර්ශනීය තීරුම් අරගෙන. එක පැත්තකින් හැකිතාක් දුරට සමතේ දිනු කරගන්න. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනාවකින් සමතේ යෙදෙන කාලය හැකිතාක් වැඩි කරගන්න. අනිත් පැත්තෙන් ඒ සමාධිමත් වන සිතින් අනිත්‍යතාවය මෙනෙහි කරන්න. සමාහිතෝ භික්ඛව යථා භූතං පජානාති කීප ආකාරයට සමාධිමත් වෙච්ච හිතින් මෙන්න මේ ඇතිවීම නැතිවීම නැමැති යථාර්ථය ඔහු දකිනවා. ඒ දකින්න දකින්න බාහිර ලෝකයේ තුල හිත බැසගන්නේ, තමන්ගේ හිත තුලවත් හිත බැසගන්නේ මේ ස්කන්ධ පංචකයේ සමුදේවය විතරම ඔහු දකිනවා. යමක් හටගත්තා නම් හටගත්තේ දුකමයි, නිරුද්ධ වුණා නම් නිරුද්ධ වෙන තියෙන්නේ දුකමයි කියලා ඔහු දකිනවා. විරාගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේ සාමාන්‍ය ලෝකෙ ඔහු ජීවත් වුණත් හරියට විලක මඩෙන් නික්මිලා තියෙන සුවඳවත් පියුමක් වගේ සාමාන්‍ය ලෝකයේ තුල, තෘෂ්ණා දෘෂ්ටි මානසයිත ලෝකයේ තුල භෞතිකව ජීවත් වුණත්, කායිකව ජීවත් වුණත්, මානසිකව හෝ බ්‍රහ්මයෙක් වගේ, සාන්තුවරයෙක් වගේ, අර පියුමක් වගේ, නෙළුමක් වගේ ඔහු පද්මාකාර ජීවිතයක් ගත කරනවා. අනිත් මිනිසුන්ට පේන්නේ සාමාන්‍ය කෙනෙක් කියලා. නමුත් ඔහු මානසිකව සම්පූර්ණ වෙනස් පුද්ගලෙක්. ඔහුගේ ගමන් මඟ සම්පූර්ණ වෙනස්. මෙන්න මේ තත්ත්වයට යන්නට තමයි අපට බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනාව කළේ. ඒ මග යන්නටයි අද දින අප මේ සියලුම පහසුකම් ටික ලබාගෙන තියෙන්නේ. වෙන කිසිම දෙයකට නෙවෙයි. ඒ නිසා පින්නතුනි අපි ලබලා තියෙන තමන්ගේ රූප සම්පත්තිය, කායික ශක්තිය, නුවණ, භාෂා ඥානය, ආර්ථික ශක්තිය හැම දෙයම අපි මේ දහම වෙනුවෙන් යොමු කරන්නට ඕන. අතීතයේ අපි ශ්‍රී ලාංකික මුතුන් මිත්තන් මේක කළා. ඊටාම ලස්සනම තැන් පන්සලට පූජා කළා. විශාලම ගලක් මුණ ගැහුණොත් ඒ ගලේ බුදු පිළිමයක් නිර්මාණය කළා. ඇතැම් විට එක ගල් වඩුවා මුළු ජීවිත කාලෙම එකම පිළිමය හද හදලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒ රාජ්‍යෙම තෙරුවනට පූජා කළා. විතරක් නෙවෙයි, තමන්ට දැබෙන දරුවන්ගෙන් පින්වත්ම ළමයා සාසනයට පූජා කළා. එහෙම කරන්න පුළුවන් නම් පිනොතුනි වෙන මොකද්ද බැරි කරන්නේ? මේ ශ්‍රද්ධාව හටගත්තු කෙනා කරන්න පුළුවන් උපරිම කැපවීම මේ ශාසනය වෙනුවෙන් කළා. ඒකලේ හිතන්න එපා පරලෝව සුගතිගාමි වෙන නිවන් දකින්න විතරක් කියලා. මේ ජීවිත කාලයේම ඒ උපරිම ආධ්‍යාත්මික සුවය, ආධ්‍යාත්මික සතුට ලබන්නටයි මේ ක්‍රියාවලිය කළේ. අපිත් මේ දහමේ හැසිරෙන්න ඕන පරලෝව දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ ජීවිත කාලයේම අපට ලැබෙන ආනිසංස දැක දැක ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව සියසින් දැක දැකයි අපි මේ ගමන යන්නට ඕන. එක දවසක තමන් විනාඩි 10ක් මෛත්‍රී භාවනා වැඩුවත් ඒ දවසේම ඔබට මේක ආනිසංස දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එකයි මේ ධර්ම අකාලිකයි කියලා. වෙනත් අය බුදුහාඳුරණ දෝෂ ආරෝපණය කළා. ඇයි බුදුහාඳුරණේ මෙච්චර මේ මිනිසුන්ට ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න තියෙන වෙලහෙළදාම් ගොවිතැන් ආදියට වඩා උවහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ කියලා. බුදුහාඳුරෝ ඊටාම පැහැදිලිව දේශනා කළා ඒ හැම දෙයකටම වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලැබෙන දේ තමයි ධර්මයේ හැසිරීම කියලා. දැන් බලන්න අපි උපාධි සාහිතිකයක් ගන්න ගියත් නේ අඩුම ගානේ අවුරුදු 20ක් ගත වෙනවනේ අර කොළ කැලලක් ගන්න. ඒකත් අඛණ්ඩව පාසල් යන්න ඕනනේ. බැරි වෙලාවත් මේ මැද දෙක අවුරුද්දක් පාසල් නොගිය තින් මොකද්ද වෙන්නේ? එක මාසයක් නොගිය තින් මොකද්ද වෙන්නේ? අර ඉලක්කයට යන්න බෑ. එතකොට එහෙම කැපවීමක් කරන්න ඕන එච්චර දීර්ඝ කාලයක් හේදේ ගන්න රැකියාවක් ගන්න. නමුත් ඒ කරන කැපවීමෙන් අපි දහමට කොයිතරම් කැපවීමක් දාලාද තියෙන්නේ කියලා තමම තමන් ගැන බලන්න. එතකොට අපේ ප්‍රතිඵල අඩුයි නම් ඇයි අඩුයි කියලා කියන්නේ? එකක් තමයි අපට මේ දහමෙන් මෙලවදීම ආනිසංස ලැබෙනවා කියන එක ගැන විශ්වාසයක් අපට නැහැ. අපි මොනවද කියවන්නේ? අපි හුඟක් පින්කම් කරලා තියෙන පුළුවන්. හුඟක් දාන දීලා තියෙන පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් අපට මේ දහම තුළ මේ ජීවිත කාලයේම මේකේ ප්‍රතිඵල ලැබෙනවා කියන එක ගැන අපි බොහෝ දිනාට විශ්වාසයක් නැහැ. ඒ නිසායි අපි මෙච්චර ප්‍රමාද වෙන්නේ. අපි මේක ආනිසංස දකින්න නම් ඉක්මනින් ලබන්න පුළුවන් කියලා අනිත් වැඩ නොකර ඉන්නේ නැහැ. අනිත් වැඩ දැනටත් හොඳින් කරනවා කරන ගමන් ඒ හැම අවස්ථාවකදීම මේ දහමත් හරියට හුස්ම ගන්න වගේ දහමත් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම අපට මේ ජීවිතය ජය ගන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. ඉතින් මේ කරුණ ටික තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුන්ට අද අප මේ ශ්‍රවණය කරපු කරුණවලින් සාකච්ඡා කරපු කරුණවලින් යමක් අහන්නට තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙනවා. අද අප සාකච්ඡා කළේ ප්‍රධාන මාතෘකාව පටිච්චසමුප්පාදය. මේ පටිච්චසමුප්පාදය ගැන කලින් අපි සම්මුති සත්‍ය තුල ඉඳගෙන ස්වර්ගගාමි මාර්ගය සාකච්ඡා කළා. කොහොමද අපි සුගතිගාමි වෙන්නේ කියන එක. කම්මස්සකතා සම්මාදිට්ඨිය ඉඳගෙන හැකිතාක් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරන්න, පරිත්‍යාග සීල වෙන්න, පංච සීල රකින්න, ටිකෙන් ටික හරි මෛත්‍රී වඩන කියන කාරණේ. එහි යන්නේ සංසවිධියට තෙරුවන සමඟ ජීවිතය රැකවරණයක් වෙනවා. ලොකු ආශිර්වාදයක් වෙනවා. සමන්ට වැඩිපුරම සිහිපත් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නේ. ඒත් එක තමන්ගේ ජීවිතයේ සතුට තමන්ට ඉතාම පැහැදිලිව පේන විදිහට වර්ධනය වෙනවා. ඒ මානසික සතුට තමන්ගේ ශරීරයේ ලස්සන වෙනත් හේතු වෙනවා. නිරෝගී වෙනත් හේතු වෙනවා. දිගාසිරිය ලබන්නත් හේතු වෙනවා. තමන්ගේ කටහඬ ලස්සන වෙනත් ඒක හේතු වෙනවා. යසියාට මඩා මිය රකින්න දහම නිසා පිනතුනි අපට දහම කියදෙන කියා දෙන හොඳ කල්යාණ මිත්‍රයන් ලෝකෙ කොහේ හිටියත් අපට මුණ ගැහෙනවා. මේක තමයි මේ සත්පුරුෂ දහමෙන් ලැබෙන අපට ලොකු මානිසංශය. කොමක් වදයක් අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි පින්නතුනි අපි එහෙනම් අද මෙතනින් නිමාවටපත් කරනවා. අපි මේ දේශන මාලාවක් පවත්වාගෙන ආවේ දින 6ක් අදට නිම වුණා. මේ කතා කරන සියලුම දේශනාවල සාරාංශය ඔබට හෑන්ඩ් අවුට් එකක් විදිහටත් හිමි වෙනවා. ඉතින් මේ දේ දෙනකොට ඔබ මේක ගන්න ඔබ පින්වන්ත වෙන්නට ඕන. මේක ඉතින් බලෙන් දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබ මේකේ වටිනකම තේරුම් ගන්න ඕන. මේකෙන් ප්‍රයෝජන ගන්නටත් ඕන. නැත්තම් ඉතින් කල්යාණ මිත්‍ර රහිමිය තමන්ට ඒක. දානේ දුන්නට විතරක් බෑ. හාමුදුරු කෙනෙකුට සලකනවා කියලා කියන්නේ ඒ හාමුදුරු කෙනා බණ අහනෝන එකයි. ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්නේ ධර්මයේ තුලින්. ඒ නිසා ජීවිත කාලයේදී ඔබට ස්වාමීන් වහන්සේලා ලැබෙනකොට ඔබේ ප්‍රධානතම කාර්යභාරය වෙන්නට ඕන ධර්මයේ ශ්‍රවණය කිරීම. එහෙම නැති වුණොත් ඔබට ලැබෙන කල්යාණ මිත්‍රයන් අහිමි වෙනවා. ඒකෙන් කියන්නේ ඔබට හම්බෙච්ච ස්වාමීන් වහන්සේ ඉහෙළම කෙනා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ මානසිකත්වය ඔබ හිටියොත් තමයි ඊළඟ පියවරේදී ඊට වඩා හොඳ කල්යාණ මිත්‍රයෙක් ලැබෙන්නේ තවන්ට. අපට ලැබිච්ච කෙනා අපි අහිමි කරගත්තොත් මේ මොහොතේ ඊළඟට අපට ලැබෙන්න තියෙන හොඳම කෙනා තහිමි වෙනවා අපට. නිතරම තමයි ධර්ම දේශනාවක් අහනකොට ඒක අවසාන රෙෆරන්ස් එක විදිහට, ෆයිනල් රෙෆරන්ස් එක විදිහට හිතන්න එපා. ඒ දහම තුල ඉඳගෙන තවත් අලුතෙන් දෙයක් හොයන්න. අලුතෙන් දෙයක් කියන අලුත් විදිහට කියන එකක් නෙවෙයි. තවත් ගැඹුරට ඒක පිරිසිදු වෙන විදිහට හිතන්න එක. ඒ දේශන අහන්නට. තමන්ගේ නුවණ ප්‍රඥාව පිරිසිදු වෙන විදිහේ ධර්ම දේශනාවලින් තව තවත් ගැඹුරට යන්න. එහෙම වුණොත් තමයි ඇත්තටම නියම විදිහටම අපට කල්යාණ මිත්‍රයානි සංස ලැබෙන්නේ. ඉතින් එහෙම කරන්නට අපි මේ පින්තුන්ට ආරාධනා කරනවා. ඉතින් මේ දිගටම කරපු දේශනා ටික අපි පටිගත කළා. ඒ ඔබට අහන්න පුළුවන් විදිහට ඒ තාක්ෂණයට යොමු කළා. ඒ විතරක් නෙවෙයි දේශනා හැම එකම සාරාංශය. දැන් මේක හෑන්ඩ් අවුට් එකක්. ඔබට ඇතමිට ඕක නිකන් සාමාන්‍ය කොලයක් වගේ හිතෙන්නේ. පින්තුනි මේ කොලාට ලියන්න පුරා සතියක් මහන්සි වෙනවා. ඇතැමිට පොත් 10කට වඩා කියවනවා. සමිත මහත්තයට ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් මගේ ඇඳ උඩ තියෙන පොත් ටික. පොත් තියෙන ඇඳ උඩ. පම්බිම ඉන්නේ. ඉතින් මේ හැම එකකෙම රෙෆරන්ස් දාලා ඔබට දෙන්න පුළුවන් වටිනාම දේ දෙන්න මේ. මොකද ඔබත් අපි වෙනුවෙන් ඉහළම විදියට දෙනවා ඇත්තෙන්ම. ඔබ අපට වඳිනවා දෙක එකතු කළා. හොඳ පිරිසිදුවට රසට දාන් ටික පූජා කරනවා අපට. එහෙම පූජා කරනකොට අපට මගහරින්න බෑ. අපටත් අපේ පැත්තෙන් ඉහළම ඔබේ ඒ පින්කමට ඔබේ දහඩියට අපි සාධාරණ ඉෂ්ට කරන්න ඕන. නැත්නම් අපි ණයකාරය වෙනවා. අපට ණයකාරය වෙන්න බෑ. ඒ නිසා අපි දවසක් හිටියත් ස්වාමීන් වහන්සේලා හැටියට අපේ ලෝකේ වගකීමක් තියෙනවා. ඒ සිව්පස්යෙන් උපස්ථාන කර නැත්නම්ගේ ඒ දහඩිය මහන්සියට අපි උපරිම සාධාරණේ කරන්න. ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඒක ඔබ නොවනින් තේරුම් ගන්නට ඕන. ඉතින් මේ කරුණ කියන්නේ මගේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්න නෙවෙයි. ඔබට මේ කරුණ තේරුම් ගන්න මෙහෙම නොකියුවත් ඇතැම්ට ඔබට තේරෙන්නේ නැහැ මේ මොකද කියන්නේ කියන එක ඒකයි. ඔබට හිතෙන්නේ මේකත් මේ සාමාන්‍ය දෙයක් මේ කරන දෙයක් කියලා. එහෙම නෙවෙයි පිනතුනි. මේක ලොකු මහන්සියකින් කරන දෙයක්. මේකෙන් ප්‍රයෝජන ගන්න. ඔබ මේ ආත්ම භාවය අපට උදව් කරන විතරක් නෙවෙයි සසරෙදිත් ඔබ අපේ අම්මල සාත්තල වෙලා ඥාතින් වෙලා අපට උදව් කරපු අය. ඔබ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම. ඉතින් ඒ අය වෙනුවෙන් උපරිම සාධාරණ ඉෂ්ට කරන්න අපි ධර්මය දන්න හැටියට අපට ඒක කරන්න වෙනවා. ඉතින් ඒ දේ කරන්නේ ඒ දේ ඔබ ගන්න බුද්ධිමත් වෙන්න, ඒ දේ ගන්න ඔබ උපරිම උත්සාහයෙන් කටයුතු කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සස්කරගත් නියුතුම් පින්කමලානි සංසෙන් අපනමින් මේගේ ඥාති හොද මේ පිණිස්සෝපත් වෙත්වා. මේ ජීවිත කාලය විතරක් නෙවෙයි සසර ජීවිතයේ පුරාම අපට මුණ ගැහිලා අම්මල තාත්තල වෙලා ලේයින් දහඩියෙන් කිරෙන් අපව පෝෂණය කරපු අපේ දෙමව්පියන්ට, අපට ශිල්ප ශාස්ත්‍රයේ දීපු අපේ ආදරණීය ගුරුරුන් ඇතුළු සසරගත යම් තාක් ඥාතීන් අපෙන් පින් අපේක්ෂාවකින් සිටිත්නම් ඒ සියලු ඥාතිහුද මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මිය දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැරසේවා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකාං පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. හොඳයි පින්නතුනි, අදත් මේ ඇත්තන් බොහෝ දිනෙක ඉතාම දුර බැහැර ඉඳලා තමන්ගේ කාලයේ ධනිය ශ්‍රමය කැප කරලා ධර්මයට කරන ගෞරවයක් විදිහට සලකලා ඉමහත් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට පැමිණියා. මල් පහන් ආදිය රැගෙන ආවා. මේ සියලුම ආකාරයෙන් සහභාගි වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ඕනෑකමින් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් හොඳට අවධානය මේ පිණුතුන් තියාගත්තා. ඉතින් ඒ හැමදේම කළේ ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්. ඉතින් ඒ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත් වෙන කාලයේහි සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා බයං පන්තා ච නිබ්බයං ශෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙතට ඇති සැපය බුදුරුව දැකීමය සිතට ඇති සැපය බුදු ගුණ සිතීමය ගතට ඇති සැපය බුදු හිමි වැඳීමය මෙමට ඇති සැපය සසරින් මිදීමය. හැම දිනාටම තෙරුවන් සරණයි.